Sadhu, sadhu, sadhu. Buddham, buddham, buddham, vande. Dhammam, dhammam, dhammam, vande. Sangham, sangham, sangham, vande. Buddham, dhammam, sangham, vande. Samanta cakravalesu atra gacchantu devata. Sandhammam munirajasse sunantu sagra mokkadam. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Chattaro me bhikkhave aloka katame chattaro. Chandaloko suryaloko aggaloko panyaloko ti. Ime ko bhikkhave chattaro aloka etadaddam bhikkhave me sam. Chatunnam alokanam yajidam panyalokoti. Ati gauravaniya Nayaka Swamindriyan Vahanseya Pradhana Mahasangharathina Avasarayi. Shraddhavanta Pinnatuni. Los Angeles Bodhi Viharasthanayehi වාර්ෂිකව සිදු කෙරෙන කඨින පින්කමට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හිඟන් වීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි, අපි බොහෝම පින් කරපු අය. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේලා ඔබ අමතන කොට පින්වත්නි කියලා කියන්නේ. පින්තුනි, කෙනෙකුට පින්වත් බව නිසා ලෝකේ විවිධ දේවල් ලබා ගන්න පුළුවන්. මිනිසෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. මිනිස් ලෝකයේ කෙනෙකුට රජ කෙනෙක්ගේ දරුවෙක් ඉපදෙන්න පුළුවන්. ජනාධිපතිවරයෙක්ගේ දරුවෙක් ඉපදෙන්න පුළුවන් කෙනිය අනිසස් විදියට. නමුත් වෙනතුනි, ඒ දෙනෙහි ඉහළම ආනිසංසය තමයි කෙනෙකුට පින කොයිතරම් ඉහළින්ම තියෙනවාද කියලා බලන ලක්ෂණයක් තියෙන බුදු දහමේ. ඒ මොකද්ද? ඒ තමයි පින්තුනි, බුද්ධෝත්පාද කාලේ ඉපදිච්ච කෙනෙක් හැටියට මේ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇහෙන අවස්ථාවක යම් කිසි කෙනෙකුට ඒ ධර්මය අහන්නට තමන්ගේ දෙසම යොමු කරන්න කැමැත්තක් ඕනකම ඒ සඳහා සුදුසු වටපිටාවක් පහසුකම් ටිකක් යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් අන්න ඒක තමයි පින්තුනි කෙනෙක්ගේ පින ඉහළින්ම බලන අවස්ථාව. මේකට බුදුසමය කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න මොහොත කියන එක. මේ භාග්‍ය සම්පන්න මොහොත පින්තුනි අපි ලබා ගත්තේ නිකන් නෙවෙයි. අපි මේ තත්ත්වයට පත්වන්න සතර මුවා පින් කරපු අය. අපි දෑතෙන්, හිසින්, ඇස් දෙකෙන්, දෙපයින් මේ මුළු ශරීරයම වෙහෙසවලම් සසර අපමණ කාලයක් අපි දානාදී ගුණධර්ම සම්පූර්ණ කළ තියෙනවා. කල්ලාණ මිත්‍රයන් ආශ්‍රය කළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, සම්බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ධර්මය අහන්නට කියලා අපි ප්‍රාර්ථනා කළ තියෙනවා. මේ දෙකේම අනිසංසක විදිහට තමයි අපට ධර්මය ලැබෙන්නේ. ඒ නිසා තමයි ඔබ අමතනකොට ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ධර්ම දේශනාවකදී ඔබ අමතනකොට ඔබට පින්වත්නි කියලා කියන්නේ. එතමෙට මේ මොහොතේ සමහර රටවල රාජ්‍ය නායකයෝ ඉන්න පුළුවන්. ඒ රාජ්‍ය නායකයන්ගේ දරුවෝ මහා සුරසැප විඳින පුළුවන්. නමුත් වෙනතුනේ ඒ බොහෝ දෙනාට මේ භාග්‍ය ලැබිලා නැහැ. ඒ නිසා බුදුදහම තුළ එයාට පින්වත්නි කියලා කියන්නේ භාග්‍යවතුනි කියලා කියන්නේ. ඔබ ඊටාම භාග්‍ය සම්පන්න අය. හැබැයි ඒ භාග්‍ය සම්පන්න බව ලැබෙනකොට ඔබ නැගත් යම් සුදුසුකම් තියෙනට ඕන. ඒ නිසා ලක්ෂණය තමයි සුවච බව කියන එක. හොඳට දෙතවන් යොමු කළා ඒ කියන දෙහානට ඕනෑකමක් තියෙනට ඕන. ඒ වගේම පින්වත්නි හොඳ අවධානයක් තියෙනට ඕන. අවදි බවක් තියෙනට ඕන. ඔබ දක්ෂ වෙන්නට ඕන. මෙතන ඉන්න බොහෝ පින්වතුන් උඹා හඩයෙන් පසු කරලා බොහෝ විභාග සමත් වෙලා ලොකු දුරගමනක් ආපු අය. දැන් උදාහරණයක් ඇටිර ලංකාවේ අපි කිමු උසස් පෙළ විභාගයේ සමත් වුණා කියලා. ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයේ පාසල විශ්වවිද්‍යාලයට යනවා කියන්නේ ලංකාවේ පළවෙනි පන්තියේ ළමයි 100ක් ඇතුළු කරව තියෙනවා. 100ක් නෙවෙයි ළමයි 1000ක් ඇතුළු කරව තියෙනවා. 1000න් 12 දෙනා විශ්වවිද්‍යාලයට එන්නේ. ඒක පන්ති දෙක පසුබල ගිහිල්ලා ඇතැම් විට ඒ පසුබිම් පසුබල ආපු අය. ඒනොත් ඊටත් වඩා තව දුර ගමන ආපු අය තමයි ඔබ. ඔබ හුඟුඟා දක්ෂයි. හැබැයි ඒ දක්ෂ බව පිනතුනි අපට ධර්මයේ නැදී තියෙන තෝන. බොහෝ විට අපි අනිත් හැම කෙනෙක්ම දක්ෂ නැති ධර්මයේ ළඟදී අදක්ෂයි. ඒ නිසා පිනතුනි ධර්ම ළඟදී අපි හුඟා දක්ෂ වෙන්න තෝන. එහෙම දක්ෂ වුණොත් තමයි අපි අතීතයෙන් ලැබිච්ච කිනේ ඥානසංසය අපට වඩාත්ම කලමෙලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ වෙනතුනේ අපට මේ ජීවිතේ ලැබෙන්න වටිනාම දේ. අපේ ධර්මයේ වටිනාකම අපි තේරුම් ගත්තොත් වෙනතුනේ අපේ ජීවිතේ අපි කරන්න තියෙන දේවල් වලින් වඩාත්ම ප්‍රමුඛත්වය දෙන්නේ ධර්මයේ ඇසීමටයි ඒ ධර්මයේ පිළිපැදීමටයි කාලය වෙන් කිරීමට. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනේ එදිනදා කරන අනිත් වැඩ අපි අතපසු කරනවා කියලා. ජීවිතේ අනිත් වැඩ මේකත් හොඳින් කරනවා. ජීවිතේ කරන අනිත් වැඩ දැනටත් හොඳින් කරන ගමන් ධර්මයේ සඳහා අපි ජීවිතේ ප්‍රමුඛත්වයේ දෙනවා. අපි ධර්මෙහි වටිනාකම දන්නවා නම්. ඇයි ඒකට හේතුව පින්නතුනේ? සද්ධර්මය කියලා කියන්නේ මේ ලෝකයේ සැප විඳින ක්‍රම වලින් ඊටාම පහසු ඉක්මන ක්‍රමය. එකට කියන ධර්මයේ සංදික්කෝ අකාලිකෝ කියලා. මේ ධර්මයේ සාන්දෘෂ්ටික දෙයක් මේ ලෝකයේදීම ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙවෙයි අකාලිකෝ කල් නොයවා විපාක ලැබෙන දෙයක් මේක. ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි අපි හරියට එදිනදා සැප විඳීම සඳහා කරන දේවල් හරියට බඩගිනි වෙච්ච වෙලාවක හරියට වීටිකක් ලැබුණාම ඒ වීටික කොලාගෙන කොටාගෙන කෑම සූදානම් කරන වගේ අපි අද සැප ලබන්න සඳහා කරන දේවල්. වෙනත් විදියකින් කියනවා නම් දැඩි බඩගින්නක් වෙච්ච වෙලාවට හරියට උග්ගහක් දුන්නා වගේ. බඩගින්න වෙච්ච වෙලාවට උග්ගහක් දුන්නොත් නැත්නම් වී ටිකක් දුන්නොත් ඒක ආහාරයක් බවට පත් කර ගන්නකොට පින්නතුනි තවත් බඩගින්න දෙක මුනේ වෙලා නේද? දැන් බලන්න අපි එකම උපාධි සහතිකේ ලබන්නේ උපාධි ධාරියෙක් කියන නම්බුව සහ ඒ වරප්‍රසාද ටික ලබා ගන්න අපි අවුරුදු කීයක් කැපකළන්ද? අපිට කියලා ගියා නිවසක් Tamanter කියලා හිමි කරගන්න ජීවිතේ කොයිතරම් කාලයක් කැපකළන්ද? ඔබගේ දරුවගේ සාර්ථකත්වය සඳහා ඔබ වසර කීයක් ගත කරන්නේ නැද්ද? පින්නතුනේ ඒකට විශාල කාලයක් කැප කරලා ලබන දෙයක් තමයි ලෝකයේ මිනිස්සු සැප විඳීම සඳහා කරන දේවල්. අන්න ඒ අතුරින් බුදුහාමර දේශනා කරනවා මණ්ඩපේ මිදම් වික්‍රේ බ්‍රහ්මචරියන් කියලා. මේ ශාසන බමතර කියන එක මේ ධර්මයේ ඇතිරිලා ධර්මයේ ප්‍රයෝජන ගන්නවා කියන කාරණේ හරියට දැඩි බඩගින්නක් වෙච්ච කෙනෙකුට හරියට මේවදයක් අතර දෙනවා වගේ. දැඩි කුසගින්නකින් ඉන්න කෙනාට මේවදයක් දුන්නාම කොහොමද? මේවා දේ උයන්න අවශ්‍යද? මේවා දේ හොදන්න අවශ්‍යද? වේලන්න ඕනද? නෑ මොකොත් නෑ පිනතුනේ. ඒක එහෙම ඕන පැත්තකින් කාට දාගන්න පුළුවන්. ඒවලම තමන්ට ශරීරයට අවශෝෂණය වෙන ශක්තිය ලැබෙනවා. පිනතුනේ මේ සද්ධර්මයේ කියන තේම දෙයක්. ඒ නිසා සද්ධර්මයේ වටිනාකම අපි තේරුම් ගත්තොත් මේ ධර්මයේ ප්‍රයෝජන ගැනීම ජීවිතයේ සීලොම දිවට වඩා ඉස්සරහින්ම අපි ජීවිතේ තියාගන්නවා. ඒ සඳහා පිනතුනේ අපි ධර්ම ශ්‍රවණී පුළුවන් තරම් ජීවිතේ කරන්නට ඕන. ධර්ම ශ්‍රවණී කර කරමඩ තමයි ඒක වටිනාකම අපිට ලැබෙන්නේ. හැබැයි ඒ ධර්ම ශ්‍රවණය කරා විතරක් මදි. එනම නිතරම නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ වගේම මේ ධර්ම ස්ථාවර වෙනදී වැඩපිළිවෙලට තමන් විතරම ඉන්නට ඕන. අන්න ඒ ධර්මයේ පින්තුනේ බුදුහාමුදුර දේශනා කරපු ධර්ම දේශනා තුරින් අංගුත්තර නිකායේ චතුර්ථ නිපාතේන ආලෝක සූත්‍රයයි අද අප මාතෘකා විදිහට තෝරාගත්තේ. පින්තුනේ බොහෝ දෙනාට ආලෝකයේ කියන වචනය පුරුදු වචනයක්. ආලෝකයේ සඳහා තමයි අපි ජීවිතේ හැමදේම කරන්නේ. ජීවිතේ ආලෝකය ලබා ගන්න. බුදුහාමර දේශනා කරන ලෝකයේ ආලෝකයන් හතරක් තියෙනවා. එකක් තමයි සඳේ ආලෝකය තියෙනවා. සඳ රැස් තියෙනවා. ඒ වගේම ලෝකයේ සූර්ය ආලෝකය තියෙනවා. ඒ වගේම ගින්දර නැමැති ආලෝකය තියෙනවා. ගින්දරේ ආලෝකය තියෙනවා. ඒ වගේම ප්‍රඥා ආලෝකය තියෙනවා. ආලෝකයන් කියක් බුදුහාමර මේ සූත්‍රය දේශනා කරනවද? ආලෝක හතරක් දේශනා කරනවා. මොනවද හතර? සඳේ ආලෝකය, කිරුගේ ආලෝකය, සූර්යාලෝකය, ගින්දරේ ආලෝකය, ප්‍රඥාලෝකය. දැන් මුල් තුන ගැන මේ පිනතුන්ට අමුතෙන් කියන දෙයක් නෑ. මේ පිනතුන් හුඟක් දන්නවා. පිනතුන් අපි අතුරින් අද කතා කරන්න බලාපොරොත්තු වන බුදුහාමර දේශනා කරනවා මේ ආලෝකයන් හතරෙන් වඩාත්ම අග්‍ර වටිනාම ආලෝකය මොකද්ද කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. මොකද්ද ආලෝකයන් අතරින් වටිනාම ආලෝකය? ඒ තමයි ප්‍රඥාලෝකය කියලා කියන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ සමස්ත ධර්මයේම කියලා කියන්නේ ප්‍රඥාලෝකය ලබා දෙන දර්ශනය. මේ ප්‍රඥාලෝකය ලැබීච්ච පමණට පින්තුනි අපේ ජීවිතාලෝකවත් වෙනවා. ජීවිතේ තමන්ගේ සම්පූර්ණ ගමන් මඟ වෙනස් වෙනවා. අපේ කතාව, අපේ ක්‍රියා, අපේ සිතන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා මේ ආලෝකය ලැබීමත් සමගම. බුදුහාමුදුර සඳහන් කරනවා පින්නතුනි මේ ප්‍රඥාව තමයි අඤ්ඤා නරාණං රතනං. මිනිසෙකුට තියෙන ලෝකෝම රත්නය තමයි, මණික තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අනිත් දේවල් එච්චර වටින්නේ නැහැ. ඒ වගේම අඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි පිරිසිදු භාවය, මානසික පරිසුද්ධත්වය ලැබෙන්නේ. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. තමන්ගේ චරිතයේ ලක්ෂණ වෙන්නේ ප්‍රඥාවෙන්. ඇඳුම් ඇඳට විතර රූපේ ලක්ෂණ කරාට විතර ජීවිතේ ලක්ෂණ වෙන්නේ නැහැ. ජීවිතේ ලක්ෂණ වෙන්නේ පිනතුනේ ප්‍රඥා ලෝකේ. අන්න ඒ ප්‍රඥා ලෝකයේ පිනතුනේ කෙනෙක්ගේ බලන විදියක් තියෙනවා. කෙනෙක් කොයිතරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා ධර්මයෙන් බලන ආකාර කිහිපයක් තියෙන එකක් තමයි සාකච්ඡාය පඤ්ඤා වේදිකබ්බෝ කියලා කියනවා. ඔබට කෙනෙක් මුණ ගැහුණාම නුවණැති කෙනෙක් නම් ධර්මය දන්න කෙනෙක් නම් ඔබත් එක්ක කෙනෙක් සාකච්ඡා කරනවා. ඔබ නිතර ධර්මය අහන, ධර්මය ප්‍රගුණ කරන කෙනෙක්ද කියලා ඔබ කිව්වටින්, ඔබ හැඟෙව්වටින් ඒ ධර්මය දන්න කෙනා ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ ප්‍රශ්න වලින් එයා බලනවා එයාට වඩා ඔබ ප්‍රඥාවන්ත කෙනෙක්ද, ප්‍රඥාවෙන් අඩු කෙනෙක්ද කියලා බලනවා. අන්න ඒ ප්‍රඥාව වැඩි නම් එයා දන්නවා එයාට වඩා ඔබ සතුටින් ඉන්න කෙනෙක් කියලා. ඒ නුවණැති කෙනා දන්නවා නම් එයාට වඩා ප්‍රඥාවෙන් අඩුයි නම් ඒ කියන්නේ අර්ථ නැත්තට වඩා මෙයා සැපේ විඳින කෙනෙක් කියලා දන්නවා. ප්‍රඥාව වෙනතුනි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවෙන් සැලකිලි ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. පර ආලවක සූත්‍රයේදී ප්‍රශ්නයක් නගනවා කතං ජීවින් ජීවිතමානුසෙක්කන් කියලා. කොයි ආකාරයෙන් ගත කරන ජීවිතයේද වඩාත්ම වටිනා ජීවිතයක් වන්නේ කියලා අහනවා. බුදුහාමුදුරේ දේශනා කරනවා ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි වටිනාම ජීවිතය බවට පත් වෙන්නේ කියලා. මෙන්න මේ ආලෝකය ගැන සඳහන් කරනකොට ප්‍රඥා ලෝකය විස්තර කරනකොට පින්නතුනේ අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. අන්ධකාර සූත්‍රයේ බුදුහාමුදුරේ එක්තරා කාරණයක් විස්තර කරනවා. මොකක්ද ඒ කාරණය? මේ ලෝකයේ තියෙන ඉතාම දැඩි අන්ධකාරයේ තියෙන ස්ථානයක් ස්ථාන තියෙනවා. ඒ කොහෙද පිනතුනි? සාමාන්‍ය භෞතික ලෝකයේ දැඩි අන්ධකාර තියෙන ස්ථාන තියෙනවා. ඒ තමයි අන්තරීක්ෂ කියලා සමහර ග්‍රහලෝක තියෙනවා. සූර්යා ලෝකයේ සම්පූර්ණයෙන්ම වෙනත් ග්‍රහලෝක වලින් ආවරණය වෙච්ච සමහර ග්‍රහලෝක තියෙනවා මේ අපි ඉන්න ගැලැක්සියෙම. ඒ ග්‍රහලෝකයට පිටුපාල ඉරපැත්තේ තවත් ග්‍රහලෝක කීපයක් ආවරණය වෙලා තියෙනවා. ඉතින් අර අන්තරීක්ෂ කියන ග්‍රහලෝක වලට ආලෝකය එන්නේ නැහැ. සම්පූර්ණ අන්ධකාරය තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා එවැනි ග්‍රහලෝක වල සත්තු ඉන්නවා කියලා. විද්‍යාඥයන් කියන්නේ සූර්යාලෝකේ නැත්නම් වතුර නැහැ, වතුර නැත්නම් පැලැටි නැහැ, පැලැටි නැත්නම් ජීවිත නැහැ කියලා නේද? ඒ භෞතික විද්‍යාඥයන්ගේ පේන උපකරණ වලට තේරෙන ප්‍රමාණයයි. නමුත් වෙන දින බුදුහාම සඳහන් කරනවා එවැනි ග්‍රහලෝක වල සමහර සත්‍යයන් ඉන්නවා. ඒ සත්‍යයන් කොහොමද? ඒ සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරයේ. ඒ සත්‍යයන් ජීවත් වෙන්නේ අන්ධකාරයේ. ඒ සත්‍යයන් මිය යන්නේ අන්ධකාරයේ කියලා. මෙන්න මේක තමයි ලෝකේ තියෙන දැඩිම අන්ධකාරය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මෙවැනි දැඩි අන්ධකාරය තියෙනකක් වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේට සඳහන් කළා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා අහනවා බුදුහාඳුරනේ මොකක්ද මේ අන්ධකාරය කියලා. බුදුහාඳුර සඳහන් කරනවා ඒ තමයි යම් කිසි කෙනෙක් දුක දන්නේ නැත්නම් දුකට හේතුව දන්නේ නැත්නම් දුක නැති කිරීම දන්නේ නැත්නම් දුක නැති කිරීමේ මාර්ගය දන්නේ නැත්නම් ඒ කර අන්තරීක්ෂ ග්‍රහ රූපවල තියෙන අන්ධකාරයට වඩා දැඩිම අන්ධකාරයක් කියලා. නැත්නම් මෙතන මානස ලෝකයේ ඉහළම ආලෝකයේ තියෙන තැනක ඉන්න වෙන පුළුවන් කෙනෙක්. සින්සිකේකේ වෙන්න පුළුවන්. දැඩිම ආලෝකයේ තියෙන තැනක ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉහළම සාදයක සහභාගී වෙලා බොම විදුලි ආලෝකයෙන් දැල්වෙන තැනක කෙනෙක් ඉන්නවත් පුළුවන්. නමුත් වෙනතන ආලෝකයේ හට ගැනීම නිරුද්ධ වීම දැන්නේ නැත්නම් බුදුහාමර සඳහන් කරන්නේ යා දැඩි අන්ධකාරය කියන කෙනෙක් කියලා. අන්න ඒ නිසා යම් කිසි කෙනෙක් මෙන්න මේ ප්‍රඥා ලෝකයේ දලවා ගත්තොතින් එයා හැමිටස් දෙක අන්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් එයා ඉන්නේ මහා ආලෝකයකින් මනසින් මහා ආලෝකයක් දල්වාගෙනයි ඒ කෙනා ඉන්නේ කියලා බුදුහාමර සඳහන් කරනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුව මේ ප්‍රඥා ලෝකේ ලබා ගන්න එක පින්නතුනි ඉතාම සරල දෙයක් නෙවෙයි. ලෙහෙසි දෙයක් නෙවෙයි. හැබැයි ඒ වගේම වාසනාවන්ත උපතක් ලබාගත් කෙනෙකුට අමාරු දෙයක්වත් නෙවෙයි. හැබැයි පින්නතුනි මේ සඳහා ඉතාම අවශ්‍ය කාරණා හතරක් තියෙනවා. ඒවට කියනවා ප්‍රඥාව වැඩෙන කාරණා කියලා. ඒවට සෝතාපට්ටි අංග කියලා කියනවා. මෙන්න මේ කාරණා හතර ලැබුණොත් තමයි තමන්ගේ ප්‍රඥාව වඩාත්ම දල්වා ගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. මොනවද මේ කාරණා හතර? ඒ තමයි පින්තුනේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නට ඕන. ධර්මීය විස්තර කරන බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය විස්තර කරන කල්යාණ මිත්‍රයන් තමන්ට මුණගැහෙන්නට ඕන. හැබැයි මේ කල්යාණ මිත්‍රයන් මුණගැහෙනකොට අපිට ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න හැකියාව තියෙන්නත් ඕන. නැත්නම් ඒ කල්යාණ මිත්‍ර වෙන දෙයක් ගැන කතා කරයි. දහමක් කතා කරන්නේ නැහැ. ධර්මයේ කතා කරන නම් අපි දහමට නැඹුරු වෙච්ච පිරිසක්, ගුණයට දහමට නැඹුරු වෙච්ච පිරිසක් වෙන්න ඕන අපි. ඒ වගේම මේ ධර්මයේ දේශනා කරන හඳුනා ගන්න සංවේදී මනස නුවණ අපිට තියෙන්නත් ඕන. ඒ වගේම පින්තුනි ඒ දහම අහන තැනදී සුවච බව කියන කාරණේ තියෙනට ඕන. මේ සුවච බව කියන එක පින්තුනි ඉතාම වැදගත් කාරණයක් ධර්මයේ තියෙන. සුවච කියලා කියන්නේ මොකටද? සුවච කියන්නේ මේ දහම දේශනා කරනකොට තමන් අහන්නට සූදානම් විවෘත දේශනාවක් තමන් ළඟ තියෙන්නට ඕන. අන්න ඒ ටික තමන් ළඟ තියෙනකොට තමන්ට සද්ධර්මය ලැබෙනවා. පින්නතුනි සමහර ඇතැමිට ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන්නේ බොහෝම සරල දෙයකට. ඇතැමිට තමන්ගේ මළගිය ඥාතියෙකුට පින් දෙන්න, නැත්නම් තමන්ගේ පාසුවකට වැඩමව ගන්න, නැත්නම් උපන් දිනයකට සෙත් පතා ගන්න, මෙන්න මේ වගේ ගියක් විවෘත කරනකොට පිළිත් ටිකක් කියව ගන්න, මෙන්න මේ වගේ ඉතාම සරල දේවල් ටිකකට තමයි බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන්නේ. නමුත් වෙනදුන අපේ ආකල්පයට වඩා වෙනස් වෙනට ඕන. මේ ඔක්කොම ටික අපි ලබා ගත්තා හරියට 105ක් වගේ වෙනදුන තවත් 95ක් අපට ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන්නට ඕන. ඒ තමයි සද්ධර්මයේ ලැබෙන්නට ඕන. සමහර ඇත්තන් ඇතැම් විට විහාරස්ථානයට ආවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක කතා කරන්න පුළුවන් සුදුසු මානසිකත්වයක සමහර අය නැහැ. හරියට කලෙ අනිත් පැත්ත හරවල වගේ. ඒ කලයට ලැබෙන තින් දේවල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි සද්ධර්මයේ ළඟට පින්නතුනි අපි නිහතමානී වෙන්නට ඕන. මේ පින්නතුන හරියට සරුවත් හාමුදුරුවෝ කියන්නේ. සරුවත් හාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙෙහි බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච උතුමා. ඒ කාලේ දඹදිව තිබෙච්ච සියලු මධ්‍යහපනේ ලබාගත් කෙනෙක් තමයි සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ. උන්වහන්සේ කාලයක් ධර්ම ගවේෂණය කරමින් හිටියා. එහෙම ඉන්නකොට තමයි උන්වහන්සේට අස්සජි හාමුදුරුවෝ ගෙවුණේ. පස්සග මහණුන්ගෙන් අවසාන ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහුණු අවස්ථාවේදී පින්නතුනි සරුවත් හාමුදුරුවෝ තේරුම් ගත්තා මොනවාරි විශේෂ දෙයක් උන්වහන්සේගෙන් තියේ කියලා. ඊට පස්සේ උන්වහන්සේත් එක්ක ධර්ම කරුණු සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පින්නතුනි සරුවත් හාමුදුරුවන්ට පුළුවන්කම ලැබුණා ඒ සඳහන් කර ගාථාවේ මුල් පද දෙක සඳහන් කරනකොටම සෝවාන් වෙන්න. පින්නතුන් වහන්සේ සසර බොහෝ කාලයක් ප්‍රඥාව දිනු කරගෙන ආපු කෙනෙක්. ඒ නිසා තමයි මේ අවස්ථාවට ඉක්මනට ලැබුණේ. පින්නතුන් මා කියන උත්සාහ කළේ පින්නතුනි ලෝකයේ කොච්චර සාමාන්‍ය දැනුම ලැබුවත් අපි කියමු ලෝකයේ ග්‍රහලෝක ගැන, ශාක ගැන, මුහුද ගැන, කැලෑටි ගැන, ග්‍රහලෝක ගැන, ගැලැක්සීස් ගැන අපි ඉතාම ඉහළ පරේක්ෂණ කළා. ඇතැම් ලෝකේ දැනට සොයාගෙන තියෙන කෙලවරම ග්‍රහලෝකෙට යන්න පුළුවන් සමහරට. ඒකත් එක්තර අමාරුවක් නෑ. නමුත් වෙනතුනේ මේ සද්ධර්මයේ තුල සඳහන් වන දුකේ ඇතිවීම හා නිරුද්ධ වීම කියන කාරණේ වෙනතුනේ අර කාරණා තේරුම් ගැනීමටත් වඩා අමාරුයි. ඇයි ඒකට හේතුව මේක බුද්ධෝත්ථාන කාලයේ තේරුම් ගන්න ඕන තවත් ශ්‍රාවකයෙකුගෙන් අහලමයි. දැන් පස්සේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලේ තියෙන උන්වහන්සේලාම අවබෝධ කරගන්නවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තනියම අවබෝධ කරගන්නවා. නමුත් වෙනතුනි ශ්‍රාවකයන් විදිහට අපට මේක අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම කලින් මේ ක්‍රමය දන්නේ කෙනෙක්ගෙන් අපි ශ්‍රුතවත් බව ලබන්න ඕන. ඒ නිසා තමයි සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍රයන් වෙතින් අපි සද්ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍ය වන්නේ මේ ප්‍රඥාව ලබා ගන්න. ඒ සද්ධර්මයේ නොවගින් පිනතුනි ඒ ආපෝදාහමනෝ චින්තාමය ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරය යෙදෙනට වන. ඒක අහපුතැනම අත්හැරලා යනවනම් මොකුත් නැහැ ඊට පස්සේ. මේක තමන්ට යෝනිසෝ මනසිකාරය කරන්න අමාරු වෙන්නේ ඇයි? අමාරු වෙන පිනතුනි ප්‍රධාන හේතු දෙකක් තියෙන මේක හොඳට අපි තේරුම් ගන්නට ඕන. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම සතර සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කරනවා ඒකායනෝ යම් වික්ඛවේ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය ආදී වශයෙන් කියලා මුලින්ම සඳහන් කරනවා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියලා. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තමන්ට තියෙන ඕන ලක්ෂණයක් තියෙනවා. හරියට දොරටුවකින් ඇතුළු වෙනකොට හරියට දෙපා සෝදගෙන ඇතුළු වෙනවන වගේ මුලින්ම තියෙන ඕන දෙක තමයි පිනතුන බණ ඇහුවට වැඩක් නැහැ. ඒ බණ හරියට ගහන පොලයකට දාපු වතුර ටිකක් වගේ එතනම බේරල යනවා. Taman ළඟ මෙන්න මේ ගුණාංග දෙක නොතිබ්බොත් මොකද දෙක? Taman ළඟ දැඩි ලෝභය දුරු කරන්නට ඕන. අවිද්‍යාව කියන්නේ ඒකයි. ඒ වගේම දෝමනස්, දෝමනස හිතේ ගැටෙන බව, අනිත් ඈත් සමග තියෙන විරසක බව මුලදීම අඩු කරගන්නට ඕන. යම් කිසි කෙනෙකුට දැඩි ලෝභයක් නිතර හිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් එයා හැම දෙයක්ම කරන්නේ ඒ දේ හිතේ තියාගෙන. ඇතැම් විට තමන් ධර්මයේ කියන හැසිරෙන කියන ආවත් එයා එන්නේ මේ බලාපොරොත්තු තියාගෙන. එතකොට එයාට ධර්මය ලැබෙන්නේ නැහැ. ඇතැම් විට කුසට දෙයක් ලැබෙන්න පුළුවන්. හැබැයි මොලේක දෙයක් ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි මෙතෙන්දී හුඟක් බුද්ධිමත් වෙන්නට ඕන. අපි මේ ධර්ම මාර්ගයේදී පින්නතුනි ආරම්භයේදීම සම්පූර්ණම ලෝභය අපර නැති කරන්න බෑ. නමුත් වෙනතුනි දැඩි ලෝභය කියන කාරණය දුරු කර ගන්නට ඕන. අනිත් කාරණේ තමයි අනිත්‍යය සමග තියෙන හිතේ ගැටෙන බව විරසක බව අඩු කර ගන්නට ඕන. මෙන්න මේ එක තමයි වෙනතුනි තමයි යෝනිසෝ මනසිකාරය සාර්ථක වෙන්නේ. ඒ අහකුදාමනුව නිතරම නොනින් මෙනෙහි කරන්නට ඕන, මෙනෙහි කරන වාරේ වැඩි කරන්නට ඕන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද වෙනතුනි? තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදියටත්, තමන්ගේ හිතේ කුසල් වැඩි වෙන විදියටත් තමන් හිතන ක්‍රමයේ. එහෙම ක්‍රම රාශියක් බුදුදහමේ තියෙන දැන් විතක්ක සංකාන සූත්‍රයේ තියෙනවා. ඒ අරමුණට විරුද්ධ අකුසල අරමුණට විරුද්ධ අරමුණක් සිහි කරන්න, නැත්නම් ඒක සිහි නොකර ඉන්න, නැත්නම් ඒක මුලටම ගිහිල්ලා සිහිපත් කරන්න. මේ වගේ විවිධ ක්‍රම විවිධ තැන්වල දේශනා කරනවා. ඒකේ ඉහළම අවස්ථාව තමයි පිනතුනේ විදර්ශනාවෙන් මෙනෙහි කිරීම. ඉතින් එනකන් අපට විවිධ පියවර මේ දහම තුළ තියෙනම හිත ආරක්ෂා කරගන්න ක්‍රමය. පිනතුන අපට මේ ලෝකෙ ලැබිච්ච වටිනාම දේ තමයි අපේ හිත. අපේ හිත තමයි අපි හැමදැනම අරන් යන්නේ. අපේ හිතත් එක තමයි වැඩිපුරම වෙලාවක් තමන් ඉන්නේ. මොකද තමන්ගේ ශරීරය කොච්චර ලස්සනට කරගෙන හිටියත් තමන්ට නිතරම හිතෙන්නේ දැන් මේ රූපේ ලස්සනේ කියලා. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ තමයි ඔබ පේන්නේ ටික. තමන්ගේ වාහනේ කොච්චර ලස්සනවත් නිතරම මට තියෙන මේ ජාතිය වාහනයක් ලස්සන වාහනයක් කියේ නිකන් චක්‍රය වගේ නිතර පාඩම් කරන්නේ නැහැ නේද අපිනේ. ගෙදර කොච්චර ලස්සනුනත්, ගෙදර වත්ත කොච්චර ලස්සනුනත්, මල් කොච්චර ලස්සනුනත්, අපේ ගෙදර මේ මල් තියෙනවා, මේ මල් තියෙනවා, රෝස් මල් 10ක් තියෙනවා, 10ක් තියෙනවා. කොහොම කියලා අපිට නිතරම හිතන්න බෑනේ. ඒක දැකලා යැපෙන්න දවසර විනාඩි හැදෙන්නේ කොහොමද කියන්නේ. නමුත් කියන තුනේ හිත කියන දේ හැම වෙලාවෙම තමන් හිතත් එක්ක ඉන්නේ. ඒ නිසා හිත ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙල තමයි පිනතුනේ අපේ ළඟ වැඩි පුරම තියෙන තුනේ තමන් ඇත්තටම තමන්ට ආදරේ නම්. තමන්ට ආදරේ නැත්නම් කමන්නේ. තමන්ට ඇත්තටම ආදරේ නම් පිනතුනේ තමන්ගේ හිතට හුඟා සලකන්නට ඕන. හිතට ආහාර දෙන්නට ඕන. කුසට ආහාර දෙන්නට වඩා පිනතුනේ ඇසට ආහාර දෙනවට වඩා අපි ආහාර දෙන්නට උනේ අපේ හිතට. හිතට දෙන ආහාර මොනවද පින්නතුනි? කුසල ආරමුණු. නිතර හොඳ සිතුවිලි වලින් තමයි සිත පුරවා ගන්නට ඕන. ඒ වගේමයි සිත කිලිට කරන්නේ නැ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල වලින් හැකිතා සිත මුදව ගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ යෝනිසෝ මනසිකාරය පින්නතුනි ටිකෙන් ටික දිනු කරලා ඒක ස්ථාවර වෙන්නේ සමථ විදර්ශනා කියන භාවනාවත් එක්ක. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව දිනු කරන නම් හේතු වන කාරණා හතරක් තියෙනවා. මොනවද ඒ හතර? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. පින්තුනි මෙන්න මේ ආශ්‍රයෙන් තමන්ට ජීවිතයේ ධර්මය ලැබෙනකොට තමන්ට මේ ධම්මගේ යම් යම් කරුණු ප්‍රකට වෙනවා. හරියට අපි අන්ධකාර කාමරයක ඉන්නවා කියමු. කිසිම ආලෝකයක් නැහැ. රාත්‍රියේ මැදම යාමේහි මාසිකෝ යන දවසක අපි තරුවල කාමරයක ඉන්නවා. බුදුදහමේ ඒ වගේ අන්ධකාරයක් ගැන කියනවා චතුරාංග සමානාගත අන්ධකාරය කියලා. චතුරාංග සමානාගත අන්ධකාරය කියන්නේ මොකටද? මාසිකෝ යන දවසක මැදම රාත්‍රියේ ගණට වැසුණු ගස්සන් යුක්ත කෑවක ඝන වනාකුළු වලින් වැසිච්ච අහසක් තියෙන රාත්‍රියක තියෙන අන්ධකාරය. මේකට තමයි චතුරාංග සමානාගත අන්ධකාරය කියලා කියන්නේ. පින්තුනි මෙන්න මේ වගේ අන්ධකාර අවස්ථාවක අපිට යම් කිසි විදියක ආලෝකයක් ලැබුණොත් අන්නේ ආලෝකය ලැබිච්ච ගමන්ම තමන්ට පේනවා දැන් මොකද කරන්න ඕන, කොයි පැත්තෙන්ද පිට වෙන්න ඕන, මොනවද තමන්ට තියෙන අනතුරු, මොනවද තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න තියෙන දේවල් ඔක්කොම තමන්ගේ ටිකටේ පේන ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්තුනි කල්යාණ මිත්‍රාත්යෙන් තමන්ට ජීවිතයට සද්ධාම ලැබෙනකොට තමන්ගේ සිතේ තියෙන අඳුරු අටලවල තියෙන අඳුර කඩා බිඳගෙන ගිහිල්ලා ජීවිතේ විනිවිද පේන නුවණක් තමන්ට එනවා. අන්න ඒ ආලෝකයේ පළවෙනි පියවර තමයි පින්තුනි කම්මසකතා සම්මාදිටිය තමයි ලැබෙනවා. කර්මයේ පිළිවඳ අවබෝධය ලැබෙනවා. මොකන්ද කර්මය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ? අපි දැනට සම්පත් ටිකක් ලබලා තියෙනවා නම් ඒ සම්පත් වලට විවිධ හේතු තියෙන පුළුවන්. නමුත් ඒ අතරින් ප්‍රධානතම සාධකය තමයි අපි අතීතයේ කරපු කර්මයන්ගේ විපාක කියන එක තමයි තේරෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ කර්ම ටික භුක්ති වෙන අතරේ තමයි තේරෙනවා තමන් හිත පිළිසිදු අකුසල කර්ම කරවතින් තමන් තමයි දුක් විඳින වෙන්නේ. එනික අතරම උපරිම උත්සාහ කරනවා අකුසල වලින් සිත මුදවගෙන නිතර කුසලයට බරව කාලය ගත කරන්න. මෙන්න මේක තමයි කම්මස්සකතා සම්මාදිටියෙන් තමන්ට ලැබෙන මූලික අවබෝධය. පින්නතුනි, අපට මේ අවබෝධය ලැබෙන්න අපි නිතරම අපේ හිත හොඳින් තියාගන්න උත්සාහ කරනවා. හිත නිතරම කුසලයේ තියාගන්න උත්සාහ කරන ප්‍රතිඵලය ගැන නෙවෙයි අපි එකට හිතන්නේ. ප්‍රතිඵලය අපට ලැබෙන්නේ අපේ මානසිකත්වය අනුව. අපට මේ ප්‍රතිඵලය එන්නයිද අපට ප්‍රතිඵලය අදින්න බෑ. දැන් අපි කියමු ගහකින් මට මල් ඕන, ගෙඩි ඕන, පොළ ඕන කියලා ගහේ කෙළවරින් අදින්න බෑ. අපි මොකද කරන්න ඕන? ගහේ මුලට පොර ටික, පස් ටික, වතුර ටික දාන්න එක. ගහේ ගෙඩි එන එක මල් එන එක ගහේ ධර්මතාවය. දැන් මේ පිනතුන් දරුව හදනවා කියලා කියනෝනේ නේ? මං තමයි අපේ පුතා දුව උස්මහත් කළේ කියලා නේ? අපි කියනවනේ සාමාන්‍යයෙන් ඇත්තටම ඔබ උස්මහත් කළේ? ඔබ ඔළුවෙන් ඇදලා ඔළුව ලොකු කරලා කන් දෙක ඇද්දද? අත් දෙක දික් කරලා ඇදලා නෑ නේ? ඔබ මොකද කළේ? ඔබ බැලේ කෑම බීම ටික දුන්නා, අනතුරු වලින් වළක්වා ගත්තා. ඒ ටික කරනකොට වැඩෙන එකේ ධර්මතාවය. අන්න ඒ වගේ තමයි වෙනතුනේ. අපට කර්මයේ ප්‍රතිඵලය වෙනස් කරන්න බෑ. අපට ඒකේ හේතුව වෙනස් කරන්න තියෙනවා. ඒ හේතුව හොඳ පැත්තට වෙනස් කර තරමට ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ වගේමයි සමහර ප්‍රතිඵල අපට මේ ලෝකෙදී පාලනය කරගන්න බෑ වෙනතුනේ. අන්නේ පාලනය කරන්න බැරි පැත්තකුත් තමන්ට තියෙන බව තමන් අවබෝධ කරගන්නවා. සමහර කර්ම බුදුවරයෙකුටවත් වෙනස් කරන්න බෑ. නමුත් වෙනතුනේ සමහර කර්මයන් තියෙනවා කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අන්න ඒකෙන්දී අපි උපරිම උත්සාහ කරන හැකියතා හොඳ කර්ම ටික කරන්න. ලැබෙන දේ තමයි අනිවාර්යෙන් ලැබෙනවා. අමුතුවෙන් ප්‍රාර්ථනා නොකර ඒ කර්මයේ ප්‍රතිඵල ටික තමයි ලැබෙනවා. අනිත් පැත්තෙන් තියෙනුතුනි සමන් දන්නවා කොච්චර ඉහළ කම්මස්සකතා සම්මාදිටියක් තිබෙලා තමන්ට ඉහළම කුසල දහම් තමන් කළ සාමාන්‍ය මට්ටමේ ලෞකික කුසලෙන් ඉහළම කුසල තමන් කළ තමන්ට පාලනය කරන්න බැරි පැතිකක් ජීවිතයේ තියෙන බව තමන් දන්නවා. මොනවද ඒ බැරි දේවල්? මහලු වීම පාලනය කරන්න බෑ. මරණය කියන කාරණේ පාලනය කරන්න බෑ. මේ කරන සාමාන්‍ය ශාස්ත්‍ර වූ පුණ්‍ය කර්ම වලින්. ඒ වගේම නැවත ඉපදීම පාලනය කරන්න බෑ තමන්ට. මෙන්න මේ අවබෝධය ලබාගත්තු කෙනා මෙන්න මේ පාලනය කරන්න බැරි පැත්ත හොයාගෙන ඊළඟ දෙවනි පියවරට යනවා. ධර්ම ශ්‍රවණය කරන කරන තමන්ට අවබෝධයක් ලැබෙනවා. පින්නතුනි, තමන්ගේ ජීවිතයේ මහා අභියෝග ටිකක් තමන්ට තියෙන බව තමන්ට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඇයි අපි සද්ධර්මයක් කරා යන්නට ඕන, ඇයි අපි ශාස්ත්‍රවරයෙක් සරණ යන්න ඕන කියන කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තමයි පින්නතුනි, ලෙඩවීම, මහලුවීම, මරණය, නැවත ඉපදීම කියන මේ කාරණා. අපි කොච්චර උපක්‍රම කළත් පින්නතුනි මේවගේ බලාපොරොත්තු තරමට වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා, හතර පැත්තෙන් එන මහා ගල් පර්වත හතරක්, ඒ හතර පැත්තෙන් සියලුම දේවල් විනාශ කරගෙන හැම මොහොතකම අපේ ළඟට ළඟා වෙනවා වගේ පින්නතුනි අපේ ජීවිතයේ මහා පර්වත හතරක් හැම මොහොතෙම ළඟා වෙමින් ඉන්නේ. අපි හිනා වෙමින් හිටියත්, කාලයකට ගිහිල්ලා හිටියත්, වාහනය පදවමින් හිටියත්, මගුල් ගෙදරකට ගිහිල්ලා හිටියත් මේ හතරෙන් වැළකෙන්න බෑ පින්නතුනි. මේ හතර හැම මොහොතකම අපේ ළඟට සමීප වෙමින් තියෙන්නේ. මොනවද මේ පර්වත හතර? ජරා, ව්‍යාධි, මරණ, ජාති කියන මේ හතර. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥාලෝකයෙන් අපට ලැබෙන ආලෝකය තමයි මෙන්න මේ ජයග්‍රහණය. මෙන්න මේ සතුරන් පරාජය කළා වඩාත්ම සාර්ථකත්වයේ කරා අපේ මනස ඉහළම තත්ත්වයට පත් කරලා අන්නටයි බුදුහාමුදුරුවෝ අපට මේ ධර්ම දේශනා කළේ. ඒකේ ආරම්භක පියවර තමයි වෙනතුනේ සම්මස්සගත සම්මා දිට්ඨිය තුළින් අපි හැකිතාක දුරට පුණ්‍ය කර්ම ජීවිතය කරගන්නවා. දානමයක් පුණ්‍ය කිරීමක් හෝ සීලමයක් පුණ්‍ය කිරීමක් හෝ භාවනාමයක් පුණ්‍ය කිරීමක් හෝ කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නිතරම සමන් කරනවා. ඇයි එහෙම කරන්නේ? එයාට මේ ලෝකේ ගැන අවබෝධයක් තියෙනවා. කර්මය ගැන අවබෝධයක් උවම සමන් දානවා. තමන්ගේ ඉන්න දරුවෝ ටිකට සලකන වගේම අවට ඉන්න දරුවනොත් මේ ලෝකේ ඉන්නවා කියලා තමන්ට පේන ගන්නවා. දැන් අපේ සියලුම ශක්තියෙන් යොදවන්නේ අපේ ගෙදර වටේ අර තාප්පෙට වට වෙලා ඉන්න කටියට විතරයිනේ. නමුත් සම්මස්සකතා සම්මාදිට්ඨිය ලැබීමත් එක්ක මෙයාට පේනවා අනිත් දරුවනොත් සසර ගමනේදී තමන්ට දරුවව මවදිමව කියන්නේ හිටියයි කියන එක තමන්ට තේරෙනවා. අන්න එහෙම තේරෙනකොට පින්නතුනේ ඔබ හම්බ කරන දෙයින් තමන්ගේ දරුව විතරක් නෙවෙයි ඊටත් වඩා ලෝකයක් වෙනුවෙන් ඔබ කැප කරනවා. මෙහෙම කැප කරනකොට පින්නතුනේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම මෙහි අනිසංස තමන්ට ලැබෙනවා. ආවිෂය වරණය සැපේ බලය ආදී ස්ථානක් තමන්ට ලැබෙනවා. වෙනත් දරුවෙකුට ආශිර්වාද කරනකොට පින්නතුනේ වෙනත් දරුවෙකුට උදව් කරනකොට අනිත් පැත්තෙන් ඔබේ දරුවාගේ සාර්ථකත්වය මෙහි ලැබෙන්නේ. ඔබ වෙනත් දරුවෙකුට හානි කරනවා නම් අනිත් පැත්තේ මොකද කියන්නේ? ඔබේම දරුවට ඔබ හානිය ප්‍රාර්ථනා කරනවා කියන එක. අපි දන්නවා සමහර පින්නතුන්ට ඇතැමිට මුල් කාලේ දරුවෝ නැහැ. දැන් අවුරුදු ගානක් ප්‍රමාද වෙනවා. ඇතැමිට සත්‍රේ යම්කිසි කර්ම දෝෂයක් වෙන්නත් පුළුවන්. නමුත් වෙනත් දරුවෙක් අරගෙන හදනකොට අවුරුදු කීපයක් යනකොට මොකද වෙන්නේ? වෙනත් දරුවෙකුට ආදරයෙන් සෙනෙහස දක්වනකොට තමන්ගේ කුසල කර්ම ශක්තිය, කුසල මානසිකත්වය දිනු වෙලා, ඒ එනර්ජිස් දිනු වෙලා තමන්ට ඒ වාසනාව ලැබෙනවා. තමන් දරුවෙක් බලාපොරොත්තු වෙනවනම් තමන්ට දරුවෙක් තමන්ගේම දරුවෙක් ලැබෙනවා. දැන් මේ පිළිතුරට සද්දකින් කියනවා එහෙනම්. පින්නතුනේ තමන්ට ඒ වගේ දෙයක් තමන් කැමති වෙලා හිම වෙනවා කියලා කියන්නේ සමහර කෙනෙක් අවබෝධයෙන්ම තමන්ට දරුව අවශ්‍ය නැහැ, තමන් ධර්මයේ හැසිරෙනවා කියලා ඒකත් යනවා, ඒක කමන්නේ. නමුත් තමන් කැමති වෙලා තිබිද්දිම තමන්ගේ හිතේ වේදනාකාරී දෙයක් විදිහට තමන්ට නොලැබෙනව නම් ඒ කියන්නේ තමන්ට සසර අඩුවක් කියන එක. අන්නේ අවස්ථාවේ තමන් ඊට සමගාමී කර්ම ශක්තිය කරනවා. එනිසා පිනති ලෝකේ හැම තැනම තමන්ට පින්කම් කරන්න තියෙන අවස්ථාවක්. ඒ අවස්ථාව මගේ අරගන්න එපා. මේ ජීවිතය අපට හුවා අපට ජීවිතේන ආවාසී මගේ හරව ගන්න පුළුවන් තමන් හොඳ කුසල කර්ම ශක්තියෙන් දිනු කිරීමත් එක්ක. මේක පිනති ලැබෙනකොට යම් කිසි විදියක ජීවිතය අඳුරු කටල තමන්ට දුර වෙලා යම් කිසි විදියක ප්‍රඥා ලෝකයක් ජීවිත ආලෝකයක් සමට ලැබෙනවා. පින්නතුනේ මේ ආලෝකය කම්මස්සගත සම්මාදිට්ඨිය නැති මේ ආලෝකයේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිනුත් ලෝකේ යම් යම් මිනිස්සු තේරුම් ගන්න තිබුණි. ඒ කාලේ ආලාර කාලාම උද්දකරම කුත්ත වැනි අය හිත දියුණු කරන අහසින් යන පුරා මානසිකත්වයේ හිටියේ. එය කර්ම විශ්වාස කළා. නැවත ඉපදීම හොඳට දැක්ක චුදුප්පඥානෙ තිබුණියට. පොබේ නිවන් සංඥානෙ තිබුණා. ඒව දැකලා හිටිය සමහර අය පින්නතුනේ හොඳ කර්ම ශක්තිය රැස් කරාට දුකෙන් නිදහස් වෙන මාර්ගය දැනගත්තේ නැහැ. අන්න ඒ නිසා තමයි පින්නතුනේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. උන්වහන්සේ හරියටම තේරුම් ගත්තා ඇයි අපට දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන්න හේතුව මොකද්ද කියන එක බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා. පින්නතුනේ ඔබේ හිතට යම් කිසි පීඩාවක් එනවා නම් ඔබේ හිතට රාගයෙන් හරි ද්වේෂයෙන් හරි පීඩාවක් එනවා නම් ඒ අවස්ථාවේ තමන්ගේ හිතේ තත්ත්වය මොකද්ද? ඒ අවස්ථාවේ තමන්ගේ හිතේ තත්ත්වය තමයි තමන් අතීතයේ ලැබුණ අරමුණක් තමන් සිහි කරමින් ඉන්නේ. ඔබේ හිතට යම් කෙනෙක් ගැන දැඩි ආසාවක් හරි දැඩි ද්වේෂයක් හරි පුද්ගලයෙක් ගැන හරි දෙයක් ගැන හරි ඔබට දැඩි ආසාවක් හරි අමනාපයක් හරි ඇති වෙනවා නම් ඒ වෙලාවේ මොකද තමන් හිතේ තත්ත්වය? තමන් අතීතයේ ලැබිච්ච අරමුණක් තමන් සිහි කරමින් ඉන්නේ. සිහි කරමින් ඉන්න විතරක් නෙවෙයි ඒ අතීත අත්දැකීම තුළ ඔබ දැන් ජීවත් වෙමින් ඉන්නේ. මෙන්න මේකයි පිනතුනි දුකට හේතුව. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච අත්දැකීම නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුව ඒක තාම ඒ විදිහටම තියෙනවායි කියලා තමන් ඒ තුළ ජීවත් වෙනවා. මේකට කියන්නේ පින්තුනේ අවිද්‍යාව කියලා. දුකට ආසන්නම හේතු වශයෙන් කලකන්නේ තෘෂ්ණාව, තණ්හාව. නමුත් පින්තුනේ තෘෂ්ණාව ආසන්න හේතු වුණාට අපට තෘෂ්ණාව නැති කරන්න කියලා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ නැහැ. තෘෂ්ණාව නැති කරන්න කියලා තියෙනවා. නමුත් ඒකට ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. ඒ ප්‍රතිපදාව විදිහට සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මුලට ගිල සම්මාදිතින් පටන් ගන්න. ඒ නිසා එතෙන්දි පින්තුනේ අවිද්‍යාව නැති කිරීම තමයි ප්‍රධානතම කාරණය. ඒ නිසා අපට යමක් හිතනකොට අපේ හිත ඒ වෙලාවේ කොහොමද තියෙන්නේ? ඒ වෙලාවේ අපි වර්තමාන මොහොතේ ජීවත් වෙන බව අපි දන්නේ නැහැ. අපේ හිත ක්ෂණික අතීතෙට ගිහිල්ලා ඒ අතීත අරමුණ තුළ අපි ජීවත් වෙනවා. දැන් අපිට කවුරු හරි කෙනෙක් බැන්න කියමු. බැනපු කෙනෙක් මතක් වෙනකොට මොකද වෙන්නේ? ඒ බැනපු කෙනා විතරක් නෙමෙයි, එයාගේ ගෙදර ඥාතිනොත් ඒක මතක් වෙනවනේ. පින්තුනේ ඇයි ඔබට එහෙම වෙන්නේ? ඒ වෙලාවේ බැනපු වෙලාවේ පරිසරයේ බැනපු වචන ඒ ඔක්කොම මතක් වෙලා දැන් මේ බැනපු කෙනා දැන් දන්නේවත් නැහැ. يعني හැතැම්මිට හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. හැතැම්මිට යන්නේ ගිහිල්ලා ඉන්නත් පුළුවන්. නමුත් පින්තුනේ කෙනෙකුට අපට බණින්න පුළුවන් එකවරේ. එක විට අපට බණින්න පුළුවන්. අපේ ළඟ අවිද්‍යාව තිබුණොත් මොකද වෙන්නේ? අපි නැවත නැවතත් තියාගින් බැනුමහනවා. ඒක සිහි කරනකොට අපට නුවණක් නොතිබ්බොත් දැන් මේ තමන් සිහි කරන්නේ තමන්ගේ සතිචෛතසිකය කියන එක තමන්ට අමතක වුණොතින් අපි ඒ පුද්ගලයාගෙන් නැවත නැවත බැනුම් අහනවා. ඒ නිසා බුදුදහමේ කියන්නේ අඩු ගානේ එකවරක් බැනුම් අහනවා කියන කියා. හැබැයි එකවරක්වත් බැනුම් නොහසන විදිහට තමන්ට හිත දිනු කරන ක්‍රමයක්ත් කියනවා. ඒ වෙලාවෙන් හරියට අපි සතිය සහ සම්පජඤ්ඤය හිටියොත් ඒ වෙලාවෙත් අපට දුක නිදහස් වෙන පුළුවන්. හැබැයි ඒ වෙලාවේ අඩු ගන්න බැනුම් අහුවත් පස්සේ හරි නුවණ තාවකින් පසුව බැනුම් අහනකින් හරි නවත් ගන්න පුළුවන්. එනකින් මෙන්න මේ මාර්ගය තමයි පත්‍ය සම්පාදේ කියලා හේතුඵල ධම කියලා ආර්ය සත්‍ය කියන නොයෙක් වචන වලින් බුදුදහමේ සඳහන් වන්නේ. අපට ඇසින් රූපයක් පේනකොට පින්නතුනි ඒකේ ස්වභාවය තමයි ඒ මොහොතේ පෙරපස නොවේ ඒ ඇතිවන අත්දැකීමක්. අපි යම් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට ඒ අවස්ථාවේදී සිද්ධවන්නේ ඒ මොහොතේ හේතු ටිකක එකතුවක් වෙන්නේ. ඇසෙන් රූපයක් දකිනවා කියන්නේ වර්ණ රූපය, ඒ වෙලේ තියෙන පහළ වෙන සිත, තමන්ගේ ඇස, ආලෝකය, තමන්ගේ සංඥා ආදී මේ කරුණු රාශියට එකතුව නිසා ඒ මොහොතේ ඒ සංඥා වේදනා දෙක හට ගන්නවා. විස්තරාත්මකව කිව්වොතින් පංච උපාදාන ස්කන්ධයෙන්ම ඒ මොහොතේ හටගන්නේ. ඒක පිනතුනි අතීතයෙන් වර්තමානයට යන දෙයක් නෙවෙයි, වර්තමාන මේ මොහොතේම හටගන්න දෙයක්. කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේ ධර්මශාලාව හරි මේ පිළිම වහන්සේ හරි මේ ස්වාමීන් වහන්සේලා හරි දකින්නකොට දැන් මේ තමන් කලින් දැකපු දේ දකින්න කියලා. නමුත් පිනතුනි කලින් දේ එතනම නිරුද්ධ වුණා. දැන් මේ දකින්නේ මේ මොහොතේ අලුතෙන්ම ලැබෙන අත්දැකීම. දැන් ඔබගේ ගෙදර සීපත් කරනවා කියලා කිව්ව ඔබ ලංකා හිටියේ ගෙදර. ඒ ගෙදර සිහි කරන විටක් පින්නතුනේ මේ මොහොතේ තමන්ගේ අතීත අත්දැකීම් අනුව දැන් සිහි කර ගැනීමයි තියෙන්නේ. පින්නතුනේ මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තොත් අපි දන්නවා පින්නතුනේ අනිත්‍යතාවය කියන කාරණය. අපට තේරුම් ගන්න පුළුවන් පරිසම්පාදයේ කියන කාරණය. අතීතයෙන් මෙතෙන්ට නැවිල්ල මෙතනින් අනාගතයට නොයන මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් කියලා අපට පේනවා. මෙන්න මේ අවබෝධයත් එක්ක පින්නතුනේ අපි ඇසින් රූපයක් දකිනවා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා කියලා කියන්නේ ඒ මොහොතේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය ඒ මොහොතේ හටගත්තා කියන එක. පින්නතුනි අපි පැත්තක ඉන්නවා, පංච බල ස්කන්ධයේ පැත්තක තියෙනව නෙවෙයි. අපේ සිතීමම අපේ ජීවත් වීමම තමයි පංච ස්කන්ධය කියලා කියන්නේ. ඒ ඇති වෙච්ච පංච ස්කන්ධය පින්නතුනි මුලදි හටගන්නේ අතීතයෙන් තමන්ට ලැබුණු තෘෂ්ණා, අවිද්‍යා, කර්ම නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී කියන හේතු ටිකක එකතුවක් විදිහට තමයි මුලදී තමන්ගේ ඇසට එන රූපය ලැබෙන්නේ. මුලින් තමන්ට ලැබෙන රූපය පින්නතුනේ වර්ණ මාත්‍රයක් විතරයි. මුලදී තමන්ගේ කනට එන ශබ්දය ශබ්ද මාත්‍රයක් විතරයි. ඒක සම්පූර්ණ ප්‍රකට අවස්ථාවක් නෙවෙයි. හැබැයි පින්නතුනේ ඒක අපි නැවත හිතට අරගෙන මේක නිත්‍ය දෙයක් කියලා බාහිරේ මේ රූපය තියෙන්නේ කියලා බාහිරට කියලා බඳිනවත් එකම ඒ පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. පංච උපාදාන ස්කන්ධය තුළදී තමයි තෘෂ්ණා දෘෂ්ටි හටගන්නේ කියලා සඳහන් කරනවා. එනිසා මුලින් හටගන්න මුල්ම අවස්ථාවේදීම අපිට නතර කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ දක්ෂතාවය. නමුත් වෙනතුනේ එකපාරම ඒක අපිට කරන්න බෑ. එනිසා තමන් ඇසෙන් කනෙන් නාසයෙන් ඒ අපේ දැනුම ලබා ගත්තට පස්සේ හරි අපි දක්ෂ වෙන්නට ඕන. තමන්ට බාහිරින් රූපයක් ශබ්දයක් මේ ආදී අරමුණක් බාහිර තියෙනවා කියලා තමන් හිතුවනම් පින්නතුනේ තමන් භවය තුල ඉන්නේ කියන එක තමන් අවංකව තේරුම් ගන්නට වෙනවා. ඒකෙන් කියන්නේ පින්නතුනේ තමන් අවබෝධය ලබා ගත්තට පස්සේ මේ බාහිර රූප ශබ්ද පේන්නේ ඇසෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඊට පස්සේ ආ බලන්නේ ඒ මොහොතට ඇතිවන දෙයක් විදියට ඔහු බලන්නට සිහිය සහ නුවණ දිනු කරගන්නවා. මෙන්න මේ අවබෝධයේ පින්නතුනේ ලැබීමත් එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ලෝකේ නුවණැති කෙනෙක් ඉන්නවා නම් ඒ නුවණැති කෙනා තමගේ විශිෂ්ට ඥානයෙන් යමක් දැනගන්නවා නම් බුදුදහමේ තියෙන ඉහළම අධ්‍යාපනය තමයි පින්නතුනේ පංච උපාදාන ස්කන්ධය දැන ගැනීම කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ කරුණු පහේ ස්වභාවය ඒ ඇතිවීම නැතිවීම මෙන්න මේ ගැන නුවණින් දැකීම තමයි මේ ලෝකයේ බුද්ධිමත් කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම දැනුම කියලා සඳහන් කරනවා. මේ අවබෝධය ලැබෙනවත් එක්කම පිනොතින හොට ලැබෙන ඊළඟ වරප්‍රසාදය තමයි අවිද්‍යා භව සංඛා දෙක විසුරු වෙනවා. එනිසා අභිඥා සූත්‍රය දැක්වෙනවා නොනැති කෙනෙක් තමගේ විශිෂ්ට ඥානයෙන් ප්‍රහීණ කරන්න ඕන නම් ප්‍රහීණ කරන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාවයි භව සංඛාවයි. තමන්ට දැන් ලැබෙන අත්දැකීම අතීතයේ හේතු නිසා ඇතිවෙච්ච අත්දැකීම නමුත් අතීතයෙන් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි කියන දැනුම ලැබීමත් එක්කම පින්නතුනේ ඒ තැනැත්තාට එහි පිළිබඳව තියෙන ආශාව නැති වෙනවා. බාහිරට ගිහිල්ලා බාහිර රූපය තුළ බැස ගන්න ගතිය අඩු වෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් තමන් කණ්ණාඩිය ළඟට යනකොට ඒ යන මොහොතේ මේ කණ්ණාඩියේ රූපය තමන්ගේ ඡායාව නිර්මාණය වුණේ කියලා යම් කිසි කෙනෙක් දකිනව නම් ඒ රූපයට හේතුනේ මේ පැත්තෙන් තියෙන රූපය කියලා දකිනව නම් එයා තමන්ගේ රූපයට තමන්ගේ කොණ්ඩේ පේරන්න කියලා කණ්ණාඩියේ තියෙන රූපයේ පැත්තට පනාවදික් කරන්නේ නැහැ. ඒ තැනත්තාගේ මුහුණ ලක්ෂණ කරන්න ඕන නම් මේ පැත්තේ මුහුණ ලක්ෂණ කරන්න කියලා කණ්ණාඩියේ පැත්තට පුයර ගන්න යන්නේ නැහැ. එයා දන්න බාහ්‍ය රූපයක් පේනවා නම් පේන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන සංඥා චේතනාවට අනුවයි මේ හේතු ටිකෙන් පේන්නේ කියන එක එයා දන්නවා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්නේ නැහැ බාහ්‍ය රූපයක් නැහැ මේ ඔක්කොම හිතෙන් විතරයි හිතන්නේ කියලා. එහෙම වුණොත් විඥානවාදයට යනවා. විඥානවාදයකුත් නෙමෙයි බුදුදහමේ කියන්නේ. බාහ්‍ය රූපයේ තමන්ගේ අභ්‍යන්තර රූපාදී මේ කරුණු සියල්ලන්ගේම එකතු වෙන මේ මොහොතේ හට ගන්න අධ්‍යක්ීමක් තමයි තමන්ට මේ ලැබෙන්නේ කියලා නුවරට එන්න එන්නම තමන්ගේ හිත දිනු කරගන්නට ඕන. මෙන්න මේ අවබෝධය ලැබෙන කෙනා තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් ඊළඟට මේක සම්පූර්ණ අධ්‍යක්ීමක් කරගන්න යාම පද කරන්නේ. එයා කරන්නේ සමත විදර්ශනාලේක වඩනවා. සමත විදර්ශනා කියන්නේ සිත එක අරමුණක තියාගන්න මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාවක් වඩමින් ටිකෙන් ටික තමන් සිත එක අරමුණක තියාගන්න කාලය ටිකෙන් ටික වැඩි කරනවා. අන්න ඒ එකඟ වෙච්ච සිතින් එයා මෙන්න මේ අනිත්‍යතාවය යලි යලින් දකින වාරගාන එන්න එන්නම වැඩි කරනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා ලෝක යම් කිසි නුවණැති කෙනෙක් ඉන්නවනම් ප්‍රඥා ලෝකෙ ලබන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ ගමම් වගේ කෙනෙක් ඉන්නවනම් ඒතනත්ත තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් වඩන්න ඕන ධර්මතා දෙකක් තියෙනවනම් ඒ වඩන්න ඕන ධර්මතා දෙක තමයි පින්තුනේ සමත විදර්ශනා කියන කාරණා දෙක. පින්තුනේ මේක හිතන්න එපා මේක කරන්න අපි පන්සලට එන්න ඕන පන්සලෙම ඉන්න ඕන ආරණකට යන්න ඕන කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පින්තුනේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අය තමන්ගේ වෙනදා කටයුතු කරන ගමම මේ දහම් තුල හිටියා මාර්ගවලටපත් වුණා. එනිසා අපේ ජීවිතයේ පින්තුනේ දහම වඩනවා කියන කාරණය අපේ පින්තුනේ කුස්ම ගන්න වගේ දෙයක්. අපට ධර්ම වෙනුවෙන් කාලය කැප කරන්න ඕන ධර්මය අහන්න විතරයි. ධර්මයේ පිළිපැදීම කියන එක පින්තුනේ හරියට කුස්ම ගැනීම වගේ දෙයක්. අපි කුස්ම ගන්න කියලා අපට වෙන කටයුතු බාධා වුණේ නැහැ. අඩු ගානේ නින්දටවත් බාධාක් වුණේ නැහැ. පින්තුනේ ධර්ම වැඩි වීම කියන කාරණියත් හුස්ම ගැනීම වගේ දෙයක් තමන් අවදිච්ච මොහොත පටන්ම හැම කාරණයක් ගැනම නොනින් මෙහෙය කරමින් ඊට ලැබෙන හැම අවස්ථාවකදීම චිත්ත කුසල අරමුණක පවත්වා ගැනීම තමන් එන්න එන්නම මේ ගමන් මගේ වේගය වැඩි කර ගන්නවා. මේ අවබෝධය ලැබෙනවත් එකම පින්තුනේ පුද්ගලයා එන්න එන්නම නිහඬ බව කියන කාරණේ හොගේ වැඩි වෙනවා. දැන් අපට සතුට තියෙන්නේ හුඟා පිරිසක් ඉන්නකොට නේද? තමන් හුදකලාවේ ඉන්නකොට මේ තියෙන මූණ ලක්ෂණ නැහැනේ මූණ ඇඹුල් කරගෙන. ඉතින් මහා බර කල්පනාව තමයි ඉන්නේ. කට්ටිය දැක්කාම තමයි සතුට වෙන්නේ මූණ මලක් වගේ තියෙන. hina වෙනකොට විහිළු තහළු කරනකොට. ඒ කියන්නේ පින්තුනේ අපිට දැන් සතුට තියෙන බාහිරින් එක. බාහිරින් සතුට තියවයි කියලා කියන්නේ පින්තුනේ තාම අපි નિયම සතුට තියෙන මාර්ගයට ගියේ නැහැ කියන එක. බාහිර දෙයක් වලින් අපි සතුට වෙනවා කියලා කියන්නේ පින්නතින අනිත් පැත්තට ඒ දෙයටම පුළුවන් අපට දුක ඇති කරන්න. අපි බාහිර මතය පිළිගන්නේ. එනිසා ධර්මය කියලා කියන්නේ පින්නතුනි එන්න එන්නම තමන් අභ්‍යන්තරයෙන් සතුට ලබන ගතිය වැඩි කිරීම. ඒ වැඩි කරන්නේ තැනැත්තාගේ පින්නතුනි සම්මාදිටිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ තැනැත්තාගේ සම්මා සංකල්පන වැඩි වෙනවා. නිතර මෛත්‍රී සාගත සංකල්පනාව අවිහිංසා සංකල්පනාව තමයි යාගේ නිතරම ඇතිවන්නේ. පින්තුනේ ධර්ම මාර්ගයේ ප්‍රඥාව ලැබීමත් එක්කම ඒ ප්‍රඥාවත් එක්කම එකට අත්කල බැඳගෙන යන තවත් ධර්මතාවයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මෛත්‍රිය පින්තුනේ. නිවී සැනසෙන මේ මාර්ගයේ පින්තුනේ ප්‍රඥාව සමග ප්‍රඥාව ලැබීමත් එක්කම තවත් මිතුරෙක් එකට යන්නේ අත්කල බැඳගෙන. ඒ තමයි මෛත්‍රීනික අනිත්‍යයට සම්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ ගෙදර තමන්ගේ දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඔබ සාර්ථකත්වයේ දිනුවක් හදනවා නම් ඒ ආකල්පෙම පින්නතුනේ ඔබ ප්‍රාර්ථනා කරන අනිත් දරුවන්ටත් එහෙම වෙන්න කියලා. ඒ මෛත්‍රිය දිනු වෙනකොට මෛත්‍රිය විතරක් තනියම හුදකලාම යන දෙයක් නෙවෙයි. ඒ මෛත්‍රියත් එක්කම අනිත් කෙනාගේ දුකේදි පිළිහිට වෙන ගතියක් නිතරම තියෙනවා. බැනලා හරි වෙනකොට පිළිහිට වෙනවා. කෙනෙක් නොහන කෙනෙක් ඉනව නම් යම් කිසි දෙයකදී හානියක් වෙන යනවා නම් බැනලා හරි කොහම හරි වළක්ව ගන්න. කෙනෙකුට වරදක් අඩුපාඩුවක් වුණාට පස්සේ දොස් කියන්න නෙවෙයි ඉන්නේ. ඊට කලින් පුළුවන් තරම් ඉක්මනට යා නිවැරදි කරගන්න උත්සාහ කරනවා. සමහර අය වැරදි වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ මෛත්‍රිය නැති ඉඳ වරදුනාට පස්සේ ආවක තමයි මම කිව්වේ කියලා ඊට පස්සේ බහින බලන් ඉන්නේ. නමුත් එහෙම නෙවෙයි පින්තුනේ හරියට මෛත්‍රිය තියෙනවා නම් කලින්ම කොහොම හරි මෙයා බේර ගන්න උත්සාහ කරන්න. Tamante e wage anaturu walata taman kalin patthala tiyena wen ekene patthana kalin kaya gahara kiyana oba karanne pa kiyala. Eka thama maitriye lakshane maitriya ekka me anupam pawa. Ilang karana thama pinuthune mudita gunaya. Anik kenage deenwede hungawa satura wenawa hirsha wenna enna madu wenawa. මේක මෙහි ඉන්න පින්තුනට හුඟක් අඩුයි. නම සමහර ප්‍රදේශවල ඉන්න එක හුඟක් මේක තියෙනවා. නිතර වෙනක් කෙනෙකුගේ දිනුවක් දකින්න මනසක් යාට නැසක් නැහැ. නමුත් පින්තුන මෛත්‍රිය දිනු වෙන්න තමන්ගේ ඇස් දෙක මෛත්‍රියෙන් තෙත් වෙනකොට නිතරම අනිත්‍යයේ දිනුවක් ප්‍රියශීලී ඇසින් බලන්නට තමගේ මනස පුරු වෙනවා. ඒ වගේම පින්නතුනි උපේක්ෂාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී සමහර කර්ම ශක්තිය නිසා සමහර හේතු නිසා අපට පාලනය කරන්න බැරි පැත්තක් තියෙන ජීවිතවල ඇතැම් විට අපේ දරුවන්ගේ වෙන්න පුළුවන්, අපේ ළඟම ඥාතීන්ගේ වෙන්න පුළුවන්, යම් යම් දේවල් අපට පාලනය කරන්න බැහැ. අන්න ඒ තැන්වලදී තමයි උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ අවබෝධය සමගම පින්නතුනි එක පැත්තකින් කම්මස්සකට සම්මාදිට්ඨිය, අනිත් පැත්තෙන් දුක හට ගැනීම නැතිවීම පිළිබඳව අවබෝධයත් එක්කම පින්නතුනි සමංගෙ සිතිවිලි අවිහිංසාවාදී මෛත්‍රී සිතිවිලි එන්නෙම දිනු වෙනවා. ඒ වගේම පිනතුනේ දිනුනත් එක්ක ඊළඟට තමන්ගේ වචන හුඟා සංවර වෙනවා. ඒකට යාගේ වචන හුඟා වටිනවා. ඇයි වටින්නේ? වචනේ වටින්නේ පිනතුනියා කියන්නේ හොඳම වචන තෝරා බේරාගෙන තමයි වටිනාම වචන කියන්නේ. කෙනෙක් සාකච්ඡා කරනකොට පිනතුනේ නැත්නම් කෙනෙක් විවේචනය කරනකොට කෙනෙක් දෙස බලන්න පුළුවන් යා කොච්චර වටින කෙනෙක්ද කියලා. තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. තමන් අමනාප වෙච්ච කෙනෙක් ගැන නැත්නම් තමන් අකමැති කෙනෙක් ගැන තවත් කෙනෙක් එක කතා කරනකොට ඒ කතා ගැන එක ඔබම පුළුවන් නම් රෙකෝඩ් කරලා තියාගන්න බලන්න. තියාගෙන පස්සේ අහන්න බලන්න. පින්නතුනේ ඇත්තටම තමන්ට මෛත්‍රිය තිබුණා නම් ඇත්තටම තමන්ට සමාධිය තිබුණා නම් කල්පනා කරලා බලන්න තමන් මේ වචන ටික කියනවද කියලා. පින්නතුනි වචනේ තමන්ගේ කය සංවර වෙන කලින් ප්‍රබල විදියට තමන්ගේ වචනේ සංවර වෙනවා. සම්මා කම්මන්ත වලට කලින් පින්නතුනි ඇති වෙන්නේ මොකද්ද? සම්මා වාචා ඇතිවන්නේ. සම්මා වාචාව තමන්ගේ වචනේ සංවර වීමත් එක්කම පින්නතුනි කියන්නේ තමන්ගේ මානසික සංවරය, තමන්ගේ දැක්මේ නිවැරදිකමයි මේ තියෙන්නේ. ඊට පස්සේ පින්නතුනි ආ කය මෙහෙ වෙහෙසල කරන දේවල් ගා කල්පනාවෙන් කරන්නේ. තමන්ගේ ළඟ තියෙන තමන්ගේ අතින් ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාචාරය මේ වගේ දේවල් ඉන්නේ හැකියතාක් තුරට තමන් වැළකෙන්නේ තමන්ට හානියක් කරගන්න තමන් කැමති නැහැ. තමන්ගේ මනසේ තියෙන ලස්සන බවට හානියක් කරගන්න තමන් කැමති නැහැ. ඒ වගේම වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී තමන් සමාව දෙන ගතිය නොදෙනුවත්කම බොහෝ විට පිනතුණු කෙනකින් වරදක් වන්නේ ඒක ඔයාලගේ යන්නේ නැති නොදෙනුවත්කම නිසා. සමහර කියන්නේ තියෙන අසනීපයක් නිසා බොහෝ දෙනා පින්නත් අසනීප වලින් ඉන්නේ නැහැ. සමහර අය කායිකව, සමහර අය මානසිකව. ඒ නිසා තමයි වැරදි වෙන්නේ පින්නතුනි. අසනීපයක කෙනෙක් යටින් වරදක් වෙනකොට ඔබ කේන්ති ගන්නවද? ඔබ කේන්ති ගන්න නැහැ පින්නතුනි. එයාට අනුකම්පාව පාදක් කරනවා. ඒ නිසා ඔබ ධර්මයේ දන්නයන් හැටියට පින්නතුනි තමන්ගේ අතින් සිදුවෙන උන් ප්‍රබල දෙයක් තමයි තමන් නිතරම අනිත් කෙනාගේ වරදකදී සමාව දෙන මානසිකත්වයෙන් බලන්න හුරු වෙන්න. ඒක සම්මා සංක්‍රමණ ලක්ෂණයක්. ඒතොර වචනේ නිවැරදි වෙනවා, තමන්ගේ කර්මාන්ත නිවැරදි වෙනවා. ඒත් එක බිනුත් තමන් දිවිසවැත්ම සඳහා යමක් කරනවා නම් ඒ දේ ඉතාම නිවැරදිව, ඉතාම අවංකව කරනවා. යම් කිසි කෙනෙක්ගේ දිවිසවැත්මක් පිනුතුනේ අධාර්මිකය කියලා කියන්නේ යාගේ සම්මාදීතිය නැතිකමමයි වෙන්නේ. තමන්ට යම් යම් රැකියාවලින් තමන්ට යම් යම් වරප්‍රසාද ලැබෙන පුළුවන්. නමුත් ඒ වරප්‍රසාද ඉතාම නීත්‍යානුකූලව ගන්න පුළුවන් දේ විතරයි තමන් ගන්න. ඒෙන් බැහැර කිසි දෙයක් අත ගහන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමන්ට ලැබෙන්න තියෙන දේ උනත් සමහර අය ගන්නෙ නැහැ. දැන් අපි දන්නවා අපිත් එක්ක වැඩ කරපු සමහර සේවා ස්ථානවල සමහර අය හිටියා. ශ්‍රී ලංකාවේදී එහෙම. ඇතැම් විට තමන්ට කජයෙන් ලැබෙන බදුරහිත වාහනේ සමහරය ගන්නේ නැහැ. තමන්ගේ රට වෙනුවෙන් කියලා එක පරිත්‍යාග කරනවා. ඒක ටිකට් එක අරගෙන වෙන කෙනෙකුට විකුණන්නේ නැහැ. ඒ ආපේ නොතේ තනි කර මේක නොගෙන රට වෙනුවෙන් තමන් අවංක වැඩ කරනවා. ඇතැම් වෙලෙ තමන්ට නිවැරදි කෑ ගන්නත් වඩා ප්‍රමාණයක් වැඩ කරනවා. පින්නතුනි එහෙම හම්බ කරන ධනෙ පින්නතුනි හුවා බරයි ඒක. එහෙම වැටුපකින් දරුවෙක් පෝෂණය කරනවා නම් ඒ දරුවාට පින්නතුනි ඉහෙම යහපත වෙනවා. ඒ වැටු කරගෙන තමන්ගේ දෙමව්පියන් පෝෂණය කරනවා නම් ඒකේ අනිසංසය වැඩි හොඟා. තමන්ට ලැබෙන තිමුණක් වෙනතුනේ ඊටාම දහම් මගකින් නැහැ වෙනතුනේ ඊටාම සැලකෙල්ලෙන් තමයි ඒ ටික පරිහරණය කරන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙනතුනේ මෙවැනි අය තාම ප්‍රාසයේ ඉන්නවා. ඉතරක් නෙවෙයි එක වැඩ කරන අනිත් අය ආගෙන ಗುಣ කියනවා. විශේෂයෙන්ම වෙනතුනේ යම් කිසි හරක් යාව කෙනෙක් යදෙනවා නම් බොහෝ අය අහලා බලන වැඩ කරන නැගේ කොහොමද ඔබගේ ලොකු මහත්ය හරි නෝන හරි කොහොමද වැඩ කරන්නේ කියලා අහනවා. ඒත් එක පිනුතුනි තමන් නිවැරදි දැහැම කෙනෙක් කියලා දැනගත්තොත් තමන්ගෙන් ලොකු ගෞරවයක් ඇති වෙනවා. එහෙම බාහිරින් ඇති නොවුනත් තමන්ටම තමන්ගෙන් හිතන ලොකු ආත්මසොක්තිය සතුටක් ඒත් එක තමන් ජීවිතේ ලැබෙනවා. සම්මා ආජීවයේ ඇයි දිවිපැවැත්ම නිවැරදි වුනේ? තමන්ගේ දැක්ම නිවැරදි නිසා. ඒ වගේම තමන්ගේ උත්සාහය නිවැරදි. නිතරම අකුසලෙන් දුර වෙන්න, කුසලයේ දිනු කරගන්න නිතරම තමන් උත්සාහවන්ත වෙනවා. මොකද තමන් දන්නව තමන්ගේ හිතට අකුසලයක් ආවොත් තමන්ට ඒක පීඩාවක්. වෙනත් කෙනෙක් බනින්න පුළුවන්, නොබනින්න පුළුවන්, ඒක වෙනම කතාවක්. නමුත් තමන්ගේ සිත අපිරිසිදුනොතින් තමන්ගේ මේ ගමන් මඟට හානියක් කෙනෙක් තමන් දන්නවා. මොකද පින්නතුනේ තමන්ගේ මේ ගුණධම් ටික තමන් මේ ලබාගත්ත පින්නතුනේ සසර නිකන් නෙවෙයි හුවා පින්දහම් කරලා. දැන් ඔබට ඒ ලස්සන ශරීරයක් හොඳ බුද්ධියක් ලැබුණේ කොහමද? ඔබේ හිත සතර ලස්සනට තියාගෙන හිටිය නිසා. ඔබ ගියාත්ම භාවයේ මේ යනකොට ඔබේ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් මොකද වෙන්නේ? ඇතැම්නේ මනස ලෝභිනවල බියන් තිබුණා. ඇතැම් දීපදිනකොට මැස්සේ ගන්න වෙන තිබුණා. මන්ද බුද්ධික වෙන තිබුණා. අතක් පයක් නැති වෙන තිබුණා. ඒ ඔක්කොම දේවල් වලක් කළ ඔබ පරිපූර්ණ මනුසාත්ම භාවයක් බුද්ධියක් සහිතව ලබලා ඒත් එක්ක සම්බුද්ධෝපභාග කාලයකත් ඔබට හිමි වුණේ ඔබේ හිතේ ලක්ෂණ ඉහළම මට්ටමින් ඔබ සබඳගත්තු නිසා. ඒ හිතට ඔබ කෘතඥ වෙන්න. ඒ විතරක් නෙවෙයි ඒ හිතට තව තවත් කලකන්න. ඒ හිත පල්ලෙහාට එන්න පොඩි දෙයකටවත් අවස්ථාවක් දෙන්න එපා. පොඩි පොඩි දෙයක් ලැබුණ කියලා හරි කීර්තියකට හරි රැකියාවකට හරි ආහාර පානයකට හරි මේ හිතේ ලස්සන කමට හානියක් කරන්න දෙන්න එපා. ඒ නිසා හැකිතා අකුසලෙන් දුර වෙන්න හැකිතා කුසල චේතනා දීර්ඝ වෙන වැඩ පිළිවෙල නිතරම ඉන්න. පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, සීලය මේ වගේ කුසල පැත්තට හැකිතා දීර්ඝ වෙන විදිහට නිතර මනස දිනු කරගන්න. මේක තමයි යහපත් උත්සාහය කියලා කියන්නේ. මේක තමයි සම්මා වායාමය කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ ප්‍රඥාවත් එක්කම මේ ගමන් මගේ ඉන්නකොට යහත ඊළඟ හමු වෙන කාරණේ තමයි පින්නතුනි යා නිතරම සතර සතිපට්ඨානය තුල ඉන්නේ. නිතරම යස්සියෙන් ඉන්නේ තමන්ගේ ශරීරයට, තමන්ගේ කයට මොකද්ද වෙන්නේ කියන එක ගැන හුඟා හොඳ සැලකිල්ලකින් ඉන්නේ. අතෙන් මෙතන අපට කලබල වෙලා අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් මේ අඩුපාඩු වෙන ගතිය එන්නෙන්ම අඩු කරගන්න. හෙටට වඩා අද හොඳ වෙනවා. හරි අදට වඩා හෙට හොඳ වෙනවා. තමන්ම තමන් ගැන අවර්ජනමත් කරනවා. අපිට පිනුතුනි පුද්ගලෝ දෙන්නේ සසඳන්න බෑ. අහවලාට වඩා මම හොඳයි, අර කෙනාට වඩා මේක නා හොඳයි, එහෙම කියලා අපිට සසඳන්න අමාරුයි. නමුත් අපිටම අපි ගැන සසඳන්න පුළුවන්. මට ඊයේ ඉක්මනට කේන්ද්‍රි ගියා. නමුත් මම ආදී ඉක්මනට කේන්ද්‍රි ගත්තේ නැහැ. ඊයේ මට අර දෙයට හුඟක් මං ආසා කළා. අද මම ටිකක් ආසාව අඩුයි. ඊයේ මම පිටසක් එකතු වෙද්දී සැරේ මම ඉක්මනටම ගිහලා කෑම කෑවා. අද මම අනිතර කෑම කන්න දෙයලා මම පස්සේ අද කෑම කෑවා. මේ වගේ පිනතුනේ ටිකෙන් ටික තමන්ගේ ගුණතහම් වැඩි කරගන්න. මේක ටිකෙන් ටික තමන්ගේ වෙනස පේන්නට ඕන. මේක තමයි පිනතුනේ වායාමයේ සම්මා වායාමයේ ඉන්නකොට ඊළඟ සම්මා සතියේ නිතරම සිහියෙන් ඕනේ ඉන්නකොට තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන නිතර සමන් සිහියෙන් ඉන්නේ. මේ සිහිය සිටීමේ ප්‍රතිඵලයක් විදිහට පිනතුනේ එතනත්තා හිතේ සමාධිගත තත්ත්වයටපත් වෙනවා. හිතේ කර්මනක බොහෝ කලක් හඳවා ගන්න තමන් දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. පින්නකින් අපේ සාර්ථකත්වය, අපේ සතුට සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ. අපේ අධ්‍යාපනයවත්, අපේ නිලතලවත්, අපේ මානසික වැටකොවත් අපි ගැන හැකියාවක් නෙවෙයි. අපේ සාර්ථකත්වය, අපේ සතුට, අපේ මානසික සුවය වැඩි ප්‍රමාණයක් හඳා පවතින්නේ අපේ පිනතුනිස්සිත එක කුසල අරමුණක කොයිතරම් වේලාවක් තමන් රඳවා ගන්න දක්ෂද කියන කාරණේ මත. සමතය සඳහා කොච්චර කාලයක් තමන් කැප කළා, ඒ සමතය තුලින දක්ෂද කියන කාරණේ මත තමන්ගේ සතුට තීරණය කරන ප්‍රධාන සාධකයක් වෙනවා. අන්න ඒ සම්මා සතිය අපි ඇති කරගන්නේ නිකන් නෙවෙයි. ඒ සම්මා සතිය ඇති කරගන්නේ අපි සම්මා දිට්ඨියක් එක්ක. නිකන් හිත සමාධිගත වුණා කියලා ඒක සම්මා සතියක් වෙන්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලවල සමහර අය දැන් බුදුහාමරේ කාලේ හිටියේ ආලාර කාලාම උදකරම් පුත්තයන් සමතය දිනු කරලා මහා කල්ප 84000ක් නොසෙල්ලෙ ඉන්න පුළුවන් විදිහේ මනසක් ඇති කරගත්තා. හැබැයි වෙන තුනේ ඒ සමාධියවත් සම්මා සමාධිය කියලා කියන්නේ. සම්මා සමාධිය නම් සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා කියනවා. සම්මා දිට්ඨිය පෙරට කොට යන්නට ඕන. කම්මසකට සම්මාදිට විතරක් නෙවෙයි. හේතුඵල ධම පරිසම්පාරි දකින නුවණක් එක් කියන සමාධියක් වෙන්නට ඕන. ඒ සමාධිය ලැබපු කෙනා සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියලා කියනවා. හිත සමාධිගත වෙච්ච කෙනාට ලෝක යථාර්ථය පේන ගන්නවා. මොකද පේන්නේ? හැම වෙලාවෙම යාට පේනවා මේ ලෝකේ තියෙන්නේ හැම මොහොතකම තමන් ඇහෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා. මේ මොකක් කලක් වෙන්නේ මොකද්ද? හැම මොහොතේම පංච උපාදානස්කන්ධය හට ගන්නවා. ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියන කාරණේ. ලෝකේ ඇති වෙනවා නම් ඇති වෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ලෝකේ නැති වෙනවා නම් නැති වෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. අපිට කියලා වාහනයක් ගත්තා කියලා කියන්නේ, රැකියාවක් ලැබුණ කියන්නේ, දරුවෙක් ඉන්නවා කියලා කියන්නේ, ඇඳුමක් ගත්තා කියලා කියන්නේ, කඩේකට ගිහලා බඩුවක් ගත්තා කියලා කියන්නේ, යාළුවෙක් සිහි කරා කියලා කියන්නේ, තමන්ගේ රූපේ දිහා කණ්ණාඩියකට ගිහලා බැලුවා කියලා කියන්නේ, යම් තා තමන් උද්‍යාවදේශ මොහොතේ පටන් නිින්දට යනකම් විතරක් නෙවෙයි. නිදියගෙන ඊළඟ දවසේ අවදි වෙනකන් සිහින දකිනේවත් වෙන තුනේ ඔක්කොම කියලා කියන්නේ මොනවද? මෙන්න මේ පහ හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. නමුත් අපේ දින විද්‍යාව නිසා ඒ හට ගන්න නිරුද්ධ වෙන දේවල් අපේ ළඟ නිරුද්ධ වෙලා නැහැ. ඒව මතක් වෙනකොටම ආයෙකට යනවා. අපේ ෆයිල්ස් ක්ලෝස් වෙලා නැහැ. ඔක්කොම හැම තියෙනවා. ඕන වෙලාවක ආයෙ ඕපන් කරන්න පුළුවන්. ඕපන් කරන්නේ නිකන් නෙවෙයි, ඔක්කොම සිද්ධි ටිකත් එක්කම. නැවත භවයට යන්න පුළුවන් විදියට අපි ෆයිල් එක ඕපන් කරන්නේ. රහතන් වහන්සේලාත් ෆයිල්ස් ඕපන් කරනවා. නමුත් ඒක භවයට යන විදියට නෙවෙයි. අපි ෆයිල් එක ඕපන් කරන්න කෙනෙක් දැක ගාම යාගේ ෆයිල් එක ඕපන් කරනවනේ. ආ මේන්නේ හොඳට ඉගෙනගත්තු කෙනා, මට හුඟක් උදව් කරපු කෙනා, නැත්තම් මට බැනපු කෙනා, හුඟක් කැම කන කෙනා, ඒ වගේ ෆයිල් එකේ විදියට ඕපන් කරනවා. පින්නතින ඕපන් කරන්නේ අර කෙලස් ටිකත් එක්ක අවිද්‍යාවෙන් යුක්තව ඒකත් එක්ක කෙලස් ටිකක් හටගන්නවා. නමුත් පින්නතින අපට හරියට සිහියක් නුවණක් තිබුණොතින් දැන් මේ සිහි කරන්නේ මේ මොහොතේ හටගන්න පංචබලස්කන්ධය කියන එක අපි සිහිය සහ නුවණ කියන දැක්ස වුණොත් අපට ඕනෑම අතීත අත්දැකීමක් සිහි කරන්න පුළුවන්. සිහි කිරීම නෙවෙයි වරද. හිත සමාධිමත් වෙන්න වෙන සිහිය දිනු වෙනවා. සිහිය අඩු වෙන්නේ නැහැ, සතිය අඩු වෙන්නේ නැහැ. නමුත් පින්නතින වරද මොකද්ද? ඒක සිහි කරනකොටම ඒ අතීත අත්දැකීම ගිහිල්ලා අතීතය තුල අපි ජීවත් වෙනවා නම් මෙන්න මේක අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා තණ්හා උපාදාන නැතිවීම නවත්තන්න බෑ. ඒ අවිද්‍යාව නිසා රාග ద్వේෂ නැතිවීම නවත්තන්න බෑ. පොඩ්ඩක් එකක් පාණි කරගෙන පුළුවන්. ආයෙත් හතරේනවා. එනිසා බුදුදහමෙන් කියන්නේ මුලටම ගිහිල්ලා මුල හේතුවම නැති කරන ධර්මයක් බුදුදහමෙන් කියන්නේ. අන්න ඒ ධර්ම දැනගන්න පින්තුණි සම්මා දිට්ඨිය නම් මේ ආරස්ති මාර්ගයේ සම්මා සමාධිය කලා යනකම් මේ යන ගමනේදී පින්නතුනි තමන්ගේ හිත තැම්පත් වෙමින් ප්‍රඥාව කරා මේ යන ගමනේදී අනිත් පැත්තෙන් තමන්ගේ කරුණු පහක් දිනු වෙනවා. මොනවද ඒ කරුණු පහ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කරුණු පහ තමන්ගේ තුල දිනු වෙනවා. මේ අවබෝධය ලැබෙන පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට ලොකු ප්‍රසාදයක් ගෞරවයක් තමයි ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ස්වාක්ඛාතාදී ගුණ ගැන ලොකු ගෞරවයක් විශ්වසනීයත්වයක් ඇති වෙනවා. ඒ තරක් නෙවෙයි මේ ධර්මමග ගියපු සංඝරත්නය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ තරක් නෙවෙයි ඒ සංඝරත්නය සීලාදී ගුණ විතරක් නෙවෙයි මේ සංඝරත්නය මේ ධර්ම රැකගෙන පරපුරෙන් පරපුරට ගෙනාව නේද කියලා සිවුරක් දකිනකොටම පිනතුනි හදවතේ පුදුම විදිහේ ප්‍රසාදයක්, කෘතඥතාවයක්, ගෞරවයක් සන්දාවක් හටගන්නවා. පිනතුනි ඔබට ස්වාමීන් වහන්සේ කෙනෙක් දකිනකොට ඔබට ගෞරවයක් හට නොගන්නව නම්, ස්වාමීන් වහන්සේ කෙනෙක් දකිනකොට ඔබට අතීත සංගයාගෙන කෘතඥතාවයක් ඔබේ හිතට නොනගෙනව නම් පිනතුනි ඒ මොකද කියන්නේ? ඒ කියන්නේ ශ්‍රද්ධාව නැහැ කියන එක. ශ්‍රද්ධාව නැහැ කියන පින්තින් මේ බුදු සමයේ ඔබට සෙවණැල්ලවත් ගෑවිලා නැහැ කියන එක. ඒක නොලැබුණා නම් ඒ පස්සේ තියෙන ගුණරුවන් ටික අපට ලැබෙන්නේ නැහැ පින්තුනි. දැන් අපි දන්නවා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නේ. ඇතැම් විට ස්වාමීන් වහන්සේලා තියෙන සුළුසුළු අඩුපාඩු ගන්න පුළුවන් ඒ වුණත් පින්තුනි උන්වහන්සේට නැතින අපමණ ගුණ ගැන ලොකු ප්‍රසන්නයක් ඇතිවන්නේ. මේ කරන කැපවීම ගැන සාසනෙ වෙනුවෙන් කරන මේ මහත් වූ කැපවීම ගැන විශාල ගෞරවයක් ඇති වෙනවා. සිවුරක් දරාගෙන පිනතුනේ එක දවසක් හරි ඉන්න එක මේ සාසනෙ ජීවත් කරවන්න නේද මේ ඉන්නේ කියන ලොකු ප්‍රසාදයක් ගෞරවයක් ශ්‍රද්ධාවක් හට ගන්නවා ස්වාමීන් වහන්සේලා ගැන. මේක පිනතුනේ ශ්‍රද්ධාවේ ලක්ෂණය. මේ ශ්‍රද්ධාව ඇතිවන්නේ පිනතුනේ ධර්ම ශ්‍රවණයෙන් දහම දකින්න දකින්න. බුදුහාමර දේශනා කළා යෝ පරිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යම් කෙනෙක් පරිසම්පාදේ දකිනවා නම් ඒ දකින ප්‍රමාණයට ඒ තැනැත්තා ධර්මයේ දකිනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා කියනවා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඒක ප්‍රමාණිකව බුදුහාමර දකිනවා. යම් කෙනෙක් බුදුහාමර දකිනවා නම් ඒ ප්‍රමාණිකව ධර්මයක් දකිනවා. ඒක ප්‍රමාණිකව සංගරත්නේ ගුණක් දකිනවා. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැති වෙන අනිත් පැත්තෙන් පිණුතුනි මේ ධම්මගේ යන්න ඕන කියන දැඩි වීරියක් ඒතනත්තා තුළ ඇති වෙනවා. ඇයි ඒකට හේතුව? මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. මේ ධර්මයේ අකාලිකයි. මේ ලෝකේ ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන්නේ මේ ධර්මයේ හැසිරීම තුළින් නේද කියන අවබෝධය ලැබෙනවත් එක්කම වෙනතුනි. යා හැම මොහොතක්ම ධම්ම තුළ හැසිරෙන උත්සාහ කරනවා. මේක තමයි වීරිය කියලා කියන්නේ. ඊළඟට පිනතුනේ තැනැත්තා නිතරම සතර සතිපට්ඨානය තුළින් උත්සාහ කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතිය පෙට්ටිකේ විශේෂ ගෝචරයේ චරිත කියලා. තමන්ගේ පියාගේ ගොදුරු විශේෂ පියාගේ ക്ഷേම භූමිය වාසය කරන්න කියලා. පෙත්‍ර විශේෂ කියලා කියන්නේ මොකටද? පියාගේ විශේෂ කියලා කියන්නේ සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම. මේ සතර සතිපට්ඨානය තුළ සිත ගැන, කය ගැන යම්කා අවධානයෙන් සිහියෙන් ඉන්නවා නම් පිනතුනේ ඒ සිහියෙන් ඉන්න මොහොත තුල දෙපිනතුනේ සඳහන් වෙනවා ඔබට මායයා පේනවා මායයාට ඔබව පේන්නේ නැහැ කියලා. කියම් කිසි වෙලාවක සතර සතිපට්ඨානෙන් අයින් වුණා නම් කෙවලෙට ඔබට මායාව පේන්නේ නැහැ මායයාට ඔබව පේනවා කියලා. ඒ නිසා මේක තමයි සතර සතිපට්ඨානේ තමයි පිනතුනේ අපට තියෙන අභය භූමිය, ക്ഷേම භූමිය. මෙන්න මේ තුන ඉදීමට තමයි බුදුහාමර දේශනා කළේ අත්ථ දීපා බික්කරේ විහෙරකත් සරණා නොවන්නේ සරණා කියලා. තමන්ටම තමන් පහනක් දිවයින අපට වාසය කරන්න කිව්වේ මේකයි. ධම්ම දීපා බික්කරේ විහෙරකට ධම්ම සරණා නාන්‍ය සරණා කියන්නේ මේකයි. ධහම තමන්ට ආලෝකයක් කරගෙන ජීවත් වෙන්න කියලා. මේ සතිය තුල ජීවත් වෙන්න වෙන පිනතුණි යාගලඟ සමාධිමත් බව සිතේ එකඟ බව දුර වෙනවා. සිතේ එකඟ බව දින වෙනවා. සිතේකම බව දිනුවෙන්නේ තනත්තාගේ පිනතුනේ සමාහිතෝ බික්ඛවේ යථාභූතං පජානාති කීප ආකාරයට හිත සමාධිගත වෙන්න වෙන්න යාට පිනතුනේ අනිත්‍යතාවය එන්න එන්නම ප්‍රකට වෙනවා. යාගේ ජීවිතයේ පිනතුනේ සති සම්පජාන්නේ කියන මහා ධර්මතා දෙක තුල නිතරම පිළිතල තියෙන්නේ සිහිය සානුවන තුල. ඒ ඉන්න හැම මොහොතකම පිනතුනේ තනත්තා ජරා දුකෙන් නිදහස් වෙන්නේ. ඒ වෙලාවේ තැනැත්තා මහලු වෙන්නේ නැහැ. ඒ අවස්ථාව තුළ තැනැත්තාට වයස දැනෙන්නේ නැහැ. දැන් අපි හුඟක් මහසින් වෙන වයස අඩු කරගන්නනේ. සමහරවගේ වයස ඇහුවත් කියන තියනෝනේ. ආ ඉතින් ජීවිතේට මම නාප වෙන පළක් ඇයි වයසෙන් නැවුවෝ. පින්නතුනි බය වෙන්න එපා. ඔබ හරියට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ධම්මග ඉන්නව නම් ඔබට වයස ගැන බය වෙන දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි යෝචේ වස්ස සතං ජීවේ දුක්ඛඤ්ඤ වස මහිතෝ ඒකාහං ජීවිතං සෙයෝ විරේවන්තස්ස ජායනෝ කියලා කියනවා. යම් කෙනෙක් දුෂ්ප්‍රඥව අනුවණින් වසර 100ක් ජීවත් වෙනට වඩා යම් කෙනෙක් මෙන්න මේ අවබෝධයෙන් 100න් හා නුවණින් යුතුව එක දවසක් ජීවත් වුණොත් ඒ දවස වටිනවා පිනතුනි. අර අනුවණින් ජීවත් වෙච්ච අවුරුදු 100ට වඩා කියලා. මේ ධහම තුළ ඉන්න මොහොතේ පිනතුනේ අපි මහලු වීමේ ඉක්මවල ඉන්නේ. මේ දහම් තුලින්න මොහොතේ අපි ව්‍යාධිය ළඩවීම ඉක්මවල තියෙන්නේ. මේ දහම් තුලින්න මොහොතේ පිනොත්න අපි අපේ මරණයෙන් නිදහස් වෙන්නේ. භෞතික මරණය සිද්ධ වෙනව නැත්තේ නෑ. නමුත් මානසික වේ සිද්ධ වෙන මරණයෙන් ඉන්න දුක් ටික නිදහස් වෙන්නේ. අපට අපේ මරණයෙන් අපේ මහලු භවයෙන් ළඩවීමෙන් නිදහස් වෙන්න පුළුවන් නම් පිනොත්න අපේ දරුවන්ගේ ඥාති මිත්‍රාන්ගේ මරණයෙන් ළඩවීමෙන් නිදහස් වෙන්න බැරිද අපට? අපට අනිවාර්යයෙන්ම පුළුවන් පිනොත්න. ඒ ධම්මගත තමයි මේ බුදුහාම දේශනා කරන්නේ. අපේ නෙත් දෙක කියලා කියන්නේ පිනතුනේ සතර හුඟා මෙහෙතර පස්සෙච්ච ඇස් දෙකක් අපිට තියෙන්නේ. ඇයි ඒ? අපි දුක් වේදනාවට හුඟා කඳපු අයනේ. මේ ජීවිතයේ පිනතුනේ සමන්තම කියලා දරුවෝ ඉන්නවා නම්, සමීපතම ආදරය කරන ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම්, ඒ කවුවත් නැතුණත් ඔබට මෙතන ශරීරයක් තියෙනවා නම්. පිනතුනේ අපි අඬන්න කඳුළු වලට මේ ආහාර පාන රැස් කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ මෙන්න මේ දුක් ටිකෙන් පිනතින අපට නිදහස් කරන්න මඟ කතර විවර කළ දීපු ධර්මයි. ඒ ධර්ම ලෝකයට විවර කළ දෙන්නට බුදුහාමුදුරු සුවිශාල කැපවීමක් කළා. උන්වහන්සේ සසර ජීවිතයේදී ඇස් ඉස් මස්සේ දන් දෙන්න කරපු මහා පරිත්‍යාගයක ප්‍රතිඵලයක් තමයි අපට මේ ධම්ම මඟ ශ්‍රී සද්ධර්මයක් අපට ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නමින් යම් තාක් අපි කාරණයක් සැබෑ සද්ධර්මයක් අපි අහනවා නම් ඒ හැම ධම්ම පදයකම පිනතනේ බුදුහාමුදුරන්ගේ පාරමිතා ගුණය මුසු වෙලා තියෙන්නේ. බුදුහාමුදුරු කරපු කැපවීම ඇස් ඉස් මස්ලේ දන් දීලා බුදුහාමුදුරු ලේන් දහදියේ කඳුලෙන් කරපු කැපවීම මේ හැම ධම්ම පදයකම තියෙනවා. අපට මේ ලෝකෙ පිහිට වෙච්ච ඇතුළෙන් පිනතනේ අපේ අම්මා තාත්තා දෙන්න තමයි මෙහෙම පිට වෙච්ච දෙන්න. හැබැයි වෙනතු ඊටත් වඩා අපි මෙලොව බිහි වෙනත් කලින් අපි මව කුස පිළිසෙල ගන්නත් කලින් සාරක්ෂණේ කලබලක්ෂයේ කලින් අප වෙනුවෙන් කැපවීම කරපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කළේ උන්වහන්සේ වෙනුවෙන් සාමාන්‍ය පූජාවක් පැවැත්වීම නෙවෙයි. උන්වහන්සේ අපෙන් අපේක්ෂා කළේ මේ ධම්මග තේරුම් අරගෙන හැකිතා දුරට පින්තුන් මේ දුකෙන් නිදහස් වෙන විදියට අපේ සිත කය වචන යෙදවීමයි බුදුහාඳුර අපෙන් අපේක්ෂා කළේ. එනිසා කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන සමති දර්ශනා භාවනා මාර්ගයේ යෙදෙනකොට පින්තුනේ අපේ ආරක්ෂායික මාර්ගයේ ගමන් කරන බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් පින්තුනේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම එන්න එන්නම අපේ ජීවිතය තුළ දිනු වෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ පිනතුනි ප්‍රමුඛත්වයේ. ඉන්ද්‍රිය කියන වචනේ තේරුම ආධිපති කියන එක. එතකොට අපේ ජීවිතයේ පින්නතුනි මුළු ජීවිතයේ පුරාම මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කරුණු පහ තමයි ප්‍රධාන. හැම මොහොතෙම හැම දෙයක්ම කරන්නේ පින්නතුනි මේ කරුණු පහ ප්‍රමුඛව. ඒට මුළු සම්පූර්ණ ජීවිතයම යොමුනාට පස්සේ පිනතුනේ රැය තිහෙන වෙන්නේ පිට අදාළ යොමුමයි. මේ බැහැර දෙයක් නෙවෙයි. ඒ තරම්ම පිනතුනේ ජීවිතයත් එකට බද්ධ වෙන දයන් වඩපත් වෙනවා. ඒත් එකම අපේ අස්කනා සාධින්ද්‍රිය එන්න එන්නම කුසලෙන් ශක්තිමත් වෙනවා. අපේ අත ශක්තිමත් වීම කියන්නේ මොකද්ද? යම් රූපයක් දකිනකොටම මේක මේ මොහොතේ ඇතිවෙච්ච අත්දැකීමක් කියලා බලන විදියට පිනතුනේ අපේ මනස කුරු වෙනවා. අපේ ඇස ශක්තිමත් වෙනවා. අන්න එහෙම දිනු වෙනවා කියලා කියන්නේ පිනතුනේ බාහිර කිසිදු දෙයකට රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, ආහාරයක්, ස්පර්ශයක් වෙනස් කළා අපට බාහිරින් දුක දෙන්න බැරි විදියට අපේ මනස කුසලයේ තුල ස්ථාපිත වෙනවා. සිහිය සහ නුවණ දෙක සම්පූර්ණයෙන්ම තමන් පිනතුනේ වසඟ කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. සංඛාරෝපපති සූත්‍ර ගැන සමහර සූත්‍ර වල දැක්වෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනා පිනතුනේ කොයිතරම් සාර්ථක කෙනෙක්ද කිව්වොත් ඒ තැනත්තා මේ ආත්ම භාවයේදී මාර්ග ලබන්න බැරි වුණා. ඒ තැනට පිනතුනේ ඊළඟ ආත්ම භාවයේ යන්නේ කොතනද කියන එක තීරණය කරන්න පුළුවන් මට්ටමන මනස දිනනවා. එයා මිනිසෙක් වෙනවද දෙවියෙක් වෙනවද කියන එකත් එයාට තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මනස ලෝකේ එනවා නම් තමයි කොයි කුලෙද උපදින්නේ කොයි රටේද උපදින්න ඕන කොයි ප්‍රදේශෙද උපදින්න ඕනේ කියන එක තමන්ටම තීරණය කරන්න පුළුවන් මට්ටමට යනවා. මේ ඉන්ද්‍රිය ධර්මයේ ඉහළටම දිනු කරපු කෙනෙක් තමයි බෝසත්වරයෙක් කියලා කියන්නේ. බුදුහාමුදුර කෙනෙක් අවසන් වතාවට ලෝකේ පහළ වෙනකොට ඉපදෙනකොට තමන් ඉපදෙන රට, ඒ රටේ ප්‍රදේශය, තමන් ඉපදෙන නගරය, අමතක කවුද, අම්මා කවුද සියල්ලක්ම තීරණය කළා. තමන්ටම කැමති විදිහට ඒව පාලනය කරන්න පුළුවන් මට්ටමට සිද්ධ වෙනවා. පින්නතුනි මේක තමයි සිටියේ තියෙන අසිරිය. ඒ විතරක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට යම් කෙනෙක් සතරේදී මුණ ගැහුණා. යම් කෙනෙකුගේ ඒ මුණ ගැහුණු ගමම්ම බුදුරජාණන් වහන්සේ මොකද බලන්නේ කෙනාගේ? කෙනාගේ බලන්නේ කොයිතරම් දුරට මේ තැනැත්තා සතරේදී මෙන්න මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු කෙනෙක්ද කියන එක තමයි බලන්නේ. මේක තමයි පින්නතුනි අපේ සැබෑ ධනය. මේක තමයි අපේ සැබෑ උරුමය. මේක තමයි පින්නතුනි අපේ සැබෑ වටිනාකම ජීවිතේ ලැබෙන. ඒ නිසා මේ ධර්ම ගේන පුළුවන්කම තියෙන්නේ පින්නතුනි හැකිතා සද්ධර්ම ශ්‍රවණය කළා. කර්මය හා කර්මඵලය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. හොඳ කුසල ධර්ම වලින් නිතර මෙදෙන්න. නිතරම අනිත් කෙනෙකුට උපකාරයක් කරන මානසිකත්වයක නිතරම ඉන්න. හැම මොහොතම කෙනෙකුට උදව්වක් කරන මට්ටමේ ඉන්න. නිතරම තමගේ හදවත මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්න. තමන්ට මේක ලොකු උසහනයක්. මේ ජීවිතේම තමගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ අතර පින්නත් අනිත් පැත්තෙන් හැකිතා ප්‍රඥාව දිනු වෙන විදිහට නිතරම තමගේ මානසිකත්වය පවත්වා ගන්න. ඒත් එක්කම පින්නත් තමන් කරන අනිත් හැම වැඩ කටයුතු ටිකම සාර්ථක වෙනවා. අමුතුවෙන් සාර්ථක වෙන කියලා හුඟක් මහන්සි වෙන්න ඕනේ නැහැ. තමන්ට කැමති දේක් අසාර්ථක වෙන්න පුළුවන්. කනගාටු වෙන්න එපා. ඒක අසාර්ථක වෙන්නේ ඊළඟ පියවරේදී තමන් සාර්ථක වෙනවා. ඇතැම්මිට ළඟමින කෙනෙක් අමනාප වෙන්න පුළුවන්. ඇතැම්ම අමනාප වෙන ඊට වඩා තම හොඳ මිත්‍රයෙක් ළඟා වෙන තමයි මේක අමනාපමනාප වෙන්නේ. ඇතැම්මිට වෙන කෙනෙක් අපි යාළු කරගන්න උත්සාහ කරන හැරේ අමාරු සමහර යාළු කරගන්න. කනගාටු වෙන්න අපි පින්නතුනේ. ඇතැම්මිට යාළු කරගත්තොත් මහා කරදරයක් වෙන්න හදන්නේ ඒක. ඒ නිසා මේක වැලක් වෙනවා. සමාජ අපි ඇතැම්මිට සමහර ඇතට සම්බන්ධ වෙන්නේ කියලා හිතන් ඉන්නවා. එකපාරම වැලක් කියනවා. සමහර හරි දුක් වෙනවා. අනේ මෙච්චර බෝධි පූජාව වොත් ඉම බලන්න සාර්ථකුනේ නැහැ කියලා. පින්නතුනි දුක් වෙන්න එපා. ඒ බෝධි පූජා අනිසංසයෙන් තමයි ගයින් කළේ. ලැබුණා නම් පින්නතුනි මහා දුක් ගොඩක් මේ ලැබෙන්නේ. මහා කරදර ගොඩක් මේ. ඒ නිසා ඔබ සතුටටපත් වෙන බෝධි පූජා අනිසංස ලැබුණා කියලා. පින්නතුනි මේක තමයි කර්මයේ ස්වභාවය. ඇතැම්ට ලැබුණා නම් ඊට වඩා මහා අනතුරකින් ඔබ බේරුවා. ඔබේ තියෙන මේ යහපත් ගුණ දහම් නිසා මේක තමයි කර්ම ශක්තිය කියලා කියන්නේ. එනිසා මේ ධම්මගේ ඉන්නකොට පිනතුනි එන්නම අපි වැඩවලු සාර්ථක වෙනවා. යමක් අසාර්ථක වුණත් කනගාට වෙන්න එපා. ඒක එක පැත්තකින් කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් තමන්ට ඊට වඩා සාර්ථකත්වයට මේ මගහතර විවර කළ දුන්නා වෙනවා. ඒක තමයි ධම්මගේ. ඒ නිසා නිතරම තමන්ගේ හදවතේ ගුණ දහම් සපුරාගෙන සමථ විදර්ශනාවෙන් දිනු වෙමින් මේ ධම්මගේ දිනෙන් දින ඉදිරියට යන්නට පියවර නගන්නට උත්සාහ ගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශක්තියෙන් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත්, සියලු යහපත් අභිවෘද්ධිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරනම ඇයි ශාස්ත්‍රෝරේ අවශ්‍ය වන්නේ? ඇයි සම්මා සම්බුදුරේ කි දහමක් ලෝකේ බබලන්නේ කියලා? ඒ බබලන කාරණාවලදී බුදුහම දේශනා කරන්නේ එක කාරණයක් තමයි මහලු වීම කියන එක. අනිත් එක මරණය. අනිත් කාරණේ තමයි නැවත ඉපදීම කියන එක. එතෙන්දි ලෙඩවීම කියන කාරණේ නැහැ කියනවා. ඒකට හේතුව තමයි ලෙඩ නොවෙන එකක් තියෙන මේ ලෝකෙ. කායිකව ලෙඩ නොවෙන එකක් තියෙනවා. මානසිකව නම් ලෙඩ තියෙනවා. මොකද කායික පැත්ත බලලා එහෙම කිව්වේ. හැබැයි සමහර තැන් වලදී අර හතර පැත්තේ තියෙන මහා ගල් හතරක් කියලා කිව්ව ගල්පරවත හතරක්. එතෙන්දි සඳහන් කරන ව්‍යාධියක් තියෙනවා. ලෙඩවීමක් තියෙනවා. එතකොට ඒකේ අවස්ථානම වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේව අපිට පාලනය කරන්න බෑ කියලා කිව්වේ කම්මන්තකතා සම්මාදිකෙන් විතරයි. හැබැයි අනිත් එක අපිට පාලනය කරන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඒ තමයි ආර්ය සම්මාදිකය. කම්මන්තකතා සම්මාදිකයෙන් විතරක් අපිට මේක සමහරව පාලනය කරන්න බෑ. දැන් උදාහරණයකට ගත්තොත් මේ සම්බුද්ධ ශාසනයේ පවත්වපු අසිරිමත්ම දානය තමයි අසද්දෘෂ මහදානය කියලා කියන්නේ පොසොන්යි සමාදිකු දානය. එක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයක එක පුද්ගලයෙකුට විතරක් එකවරක් පමණක් දෙන්න පුළුවන් දානය. මේ අසිරිමත් දානයට සක්‍රීයව සහභාගී වෙච්ච කෝසල මල්ලිකාවට පින්තුණි සුගතිය ලබා ගන්න පහසුුනේ නැහැ. මරණයෙන් පස්සේ දින කිහිපයකට හරේ දුවති ගාමෙන් සිද්ධ වුණා. කම්මසකට සම්මාදිකයෙන් විතරක් අපට මේ දුක් වලින් නිදහස් වෙන්න බෑ කියන්නේ මේකයි. දැන් සමහර අය හිතන් ඉන්නවා සාංගික දානමය පින්කමක් කරොත් කඩන පින්කමක් දුන්නොත් ඔක්කොම වැඩ හරි කියලා. හැබැයි මට අපේ හාමුදුරුවෝ කියන්නේ වා මොනකටද මේක කියන වර්ණනා කරන්නේ. ඒ නිසා අපි සමහර අය බොහොම සෑහීමකටපත් වෙනවා අපේ මරලෝ නම් හරි තමයි කියලා. අපි ගැන කවර කතාද කියන තැන රසාදෘශ්‍ය මහා දාන දීපු වැඩක් එහෙම වුණා නම් එවැනි අලුතක් කියනවා. ඒක දහන වරදක් නෙවෙයි. ඒක තමයි පින්නතුනේ සතර ස්වභාවය. අන්න ඒ ස්වභාවය නිසා තමයි බුදුහාමුදුරුවෝ මෙවැනි දහමක් අපට දේශනා කළේ. මේකට දහමට බැනලවත් බුදුහාමුදුරුවෝ බැනලවත් වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ මෙච්චර දීලා අපි මේ අපාගත නැහැ කියලා. ඒ නිසා තමයි දවස් අතින් හරි බේරුනේ මල්ලිකාව. පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහා නාම සාක්‍යයක් වරක් අහනවා. බුදුහාමුදුරනේ අපි මේ රාජ්‍ය සේවය යෙදෙන අය අපි තමයි සංකීර්ණ අවස්ථාවල පසු වෙනවා. සමහර විට සේවකයන්ට දඬුවම් දෙන වෙලාවක් තියෙනවා. රටවැසියන්ට දඬුවම් දෙන වෙලාවක් තියෙනවා. මේ වගේ සංකීර්ණ අවස්ථාවක අපි මිය ගියොතින් අපේ පරලෝක ගතියේ මොකද වෙන්නේ කියලා. පරලෝක ජීවිතේ කොතනද කොතෙන්ද යන්නේ කියලා. බුදුහාමුදුර දැනගෙන හිටියා ඒ බණ විට මහානම් සාක්‍ය සාක්‍ය කුමාරයා හුඟා කිත දිනු කරන් හිටිය කෙනෙක්. ඉන්ද්‍රිය ධර්ම හුඟා දිනු කරන් ඉන්ද්‍රිය ධර්ම වසඟ කරගෙන හිටිය කෙනෙක්. ඔහුට බුදුහාමුදුර මොකද දේශනා කරන්නේ? ඔහුට බුදුහාමුදුර ලස්සන කුමාරයා කියනවා. යම් කිසි වෙලාවක ගඟ පැත්තට නැමිච්ච ගහක් තියෙනවා. ගඟක් ළඟ ගඟට පැත්තට නැමිච්ච ගහක් තියෙනවා. ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන කොහටද? ගඟට නෑ වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි වෙනතුනි. ඉන්ද්‍රිය ධර්ම වලින් ශක්තිමත් ඉන්ද්‍රිය ධර්ම වලට බරව යම් තියෙන කිදෝ. ඒකට කැමති යුද්ධයකදී මරණයටපත් වෙන්න පුළුවන්. කෙනෙකුගේ තුලින් ජීවිත හානියකට ලක් වෙන්න පුළුවන්. ත්‍රියාණ කරගෙන මිය යන්න පුළුවන්. නමුත් වෙනතුනි යගේ සසර ගමන ලොකු හානියක් නෑ. එයා මේ ශරීරය අත්හරිනවත් එක්කම ඒ දැනත්තා මීට වඩා හොඳ තැනකයි උපතක් ලබන්නේ. ඒ උපත මරණයෙන් පස්සේ තීරණය කර එකක් නෙවෙයි. එයා ජීවත් වෙන මේ මොහොත තුළම එයා ඒ සඳහා මානසිකත්වයේ සකස් කරගෙන මේ හිටියේ. වෙනතුනි ආසන්න කර්මයක් වටපත් වෙන්නේ බොහෝ විට අපි ආශේෂණ කර්මයක් විදියට නිතරම පුරුදු කරපු කර්මයක් තමයි ආසන්න කර්මයක් වටපත් වෙන්නේ. ආසන්න මොහොතේ මොකක් හරි පොඩි දෙයක් කරලා නිදහසන කියලා බලන්න ඉන්න එපා. දැම්ම ඉඳන් මේක පුහුණු කළා හැම වෙලාවෙම සිහිපත් වෙන විදියට ඉන්න. දැන් හාමුදුරුවෝත් එක්ක අමනාප වෙල හිටිය කෙනෙක් ඇතැම් විට අන්තිම මොහොතේ කියලා පිළිත් කියන ගියොත් ඇතැම්ට කේන්තියක් පුළුවන්. මේ හාමුදුරුවෝ එක්ක අමනාපද කියලා. සමහරට එහෙම වෙලා තියෙනවා. ඇතැම්ට ඒ තුලම දුකද ගන්න වෙනත් පුළුවන්. ඒ නිසා පින්නතුනේ තෙරුවන ගැන ප්‍රසාදය ඇති කරගෙන කුසලයේ තුල පිහිටලා වැඩිපුර තමන් මේ කුසල තුල ජීවත් වෙන්න. එතකොට තමන්ට සාමිනහස කෙනෙක් අවසානෙදී නොපෙවුනත් තමන් කුසල මාවතක ඉන්නේ. ඒ විතරක් නෙමෙයි තමන්ට මේ සම්පත්තික අත්හරිනකොටමයි මෙතෙන්ට මෙන්න ඕනා කියලා අමුතු ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. ඇයි ඒ? තමන්ට මීට වඩා හොඳ තැන් ලැබෙනවා සසර. මීට වඩා පහසු තැන් තියෙනවා සසර. මනුස්ස ලෝකෙම උනත් මීට වඩා පහසුවෙන් තමන්ට වැඩපල කරගන්න පුළුවන් ස්ථාන මේ මනුස්ස ලෝකෙත් තියෙනවා. එනිසා කුසලයේ දිනු වෙච්ච කෙනෙක් දිනු කරගත්තු කෙනෙක් මෙතෙන්ට මෙන්න ඕන මේ ගෙදරටම මේ නගරෙටම එන්න ඕන කියලා අමුතු ප්‍රාර්ථනාවක් අවශ්‍යම නැහැ. මේ සිටියේ කියන ඉතින් ඇවිල්ලා බණහන්නම් කැමති නම් හොඳයි කමන්නේ පැත දිනවලටම ඇවිල්ලා. ඒ වුණත් දිනුතුනේ තමන්ගේ ගෙදරටම එන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මීට වඩා හොඳ තැනකට හොඳ අභිභාවයකට තමන්ට පත් වෙන්න පුළුවන්. තමන් වෙන ජාතික කෙනෙක් වුණත් තමන්ගේ මේ ප්‍රාර්ථනාව තියෙනවා නම් දිනුතුනේ තමන් දහම දෙනවා. තමන් හොයාගෙන එනවා. උපතින් අවබෝධ වුණත් මේ සසර පුරුද්ද අපේ සිදේ තියෙනවා නම් ඒ තැනක් ආපේ නැතුනේ ඊට අදාළ පරිසරය වෙත හොයාගෙන එනවා. ඔබට ලොකු බලපෑමක් කරන්න ඕනේ. ඒක තමයි ධර්මයේ පුරුදු කිරීමේ තියෙන අනිසංසය. බන්දුල මල්ලිකා නෙවෙයි පෝසල මල්ලිකාව. එහෙම පුළුවන් සමහර දිවි ලෝකේ කියලා අපි එක එක දිවි ලෝකට ආයුෂයෙන් කරලා තියෙනවා. නමුත් එහෙම කියලා දිගටම ඉන්නත් පුළුවන් ඊට වඩා කලින් වෙන භවයකට එන්නත් පුළුවන්. ඇතැම් විට කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් තිබුණොත් දිවි ලෝකේ යන්න දිවි ලෝකේ යන්නත් පුළුවන්. ඇතැමට දිවි ලෝක යන පින්දහම් තිබුණත් කෙනෙක්ගේ යා ප්‍රාර්ථනාවක් කරොත් මට මනස ලෝකෙම හොඳයි. මනස ලෝකෙට එන්න හොඳයි කියලා හිතනොත් එයාට මනස ලෝකෙට එන්න පුළුවන්. දැන් රටේ රජ කෙනෙක් ඉන්නවා නම් රජතුමාට රජමැදුරෙක් ඉන්න පුළුවන් වෙන ගෙදරක ගිහින් ඉන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ගෙදරක ඉන්න කෙනෙකුට රජමැදුරෙක් පැවිදින්න බෑ. ඒ නිසා Taman ඉහෙලටම් කොස්ලේ දිනු කරමු කෙනාට Tamanට ඊට වඩා පල්ලෙහාට යන්නට යන්න පුළුවන්. හොඳයි පින්නතුනි, ඔබ ඉතාමත් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ රැස් කරගත් කුන්තිලා මනසංශය අපි ස්වාමීන් වහන්සේලට ආශිර්වාද කරමු. ඉතින් ගරුතර නායක ස්වාමීන් වහන්සේ, ඉතින් ඔය වෘද්ධව වුණ වෘද්ධව ඔබට ආවාදන සාසනා කරනවා. ඉතින් අපටත් පින්දහම් කරගන්න උන්වහන්සේ තව තවත් නිදුක් නිරෝගීව බොහෝ කාලයක් වැඩ සිටින්න කියලා අපි සාදුව කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ධම්මපීති ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ ඉතින් වාක් මහසින ඔබ දෙනුවෙන් ඉතින් ඔබ ඇවිල්ලා එනකොටම වාඩි වෙන්න ඔක්කොම තියෙන්නේ නිකන් නෙවෙයි. උන්වහන්සේලගේ දහදිය මහන්සිය කැපවීම තමයි මේ ලස්සනට පන්සල තියෙන්නේ. ඉතින් උන්වහන්සේලට අපි නිතරම ආශිර්වාද කරන්න ඕන. උන්වහන්සේලට ආශිර්වාද කරන්නට අවස්ථාවක් දෙන්නම නැහැ ඒකයි. උන්වහන්සේලා නිතර පින් දෙනවා. ස්වාමීන් වහන්සේලට ආශිර්වාද කරන්න පින් දෙන අවස්ථාවක් නැහැ ඒකයි මේ අවස්ථාව යොදාගත්තු නිසා. උන්වහන්සේලගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම ආධ්‍යාත්මික කටයුතු සියලු ගුණධම්මල දිනුව අධ්‍යාපන දිනුව සාර්ථක වෙන්නට මේ කුසලයක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.